හොඳයි පින්තුනි, ධර්ම ශ්‍රවණයට පෙර පංචශීලය සමාදන් වීමට සාදුකාරය පවත්වන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි, තတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි, තတိယံ ති සංඝං සරණං ගච්ඡාමි, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, චිතරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සන්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම්, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස, නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස, නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස, සීලං යාව ජරා සුඛං යාව ජරා, සීලං සුඛාසන්දා පටිට්ඨිතා, සුඛෝ පඤ්ඤාය පටිලාභෝ පාපානං අකරණං සුඛන්ති. සැනවත් පින්නතුනි, අද දින මේ පින්නතුන්ගේ නිවසේහි ඉතාම වටිනා කෘතවේදී පින්කම සිදු කරන අවස්ථාව. මීට වසරකට කලින් මියගිය ආදරණීය පියතුමා හරිස්සන්දර සලගාදු මහත්මයා සිහිපත් කරලා එතුමාට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කරන පුණ්‍ය කර්මයයි ධර්ම දේශනාවේ පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට ප්‍රධාන වශයෙන් අපේ කය එක අරමුණක තියෙනා වගේ අපේ හිතත් එක අරමුණක තියාගෙනම අපි බණහනට ඕන. සාමාන්‍යයෙන් අපේ හිතේ ස්වභාවය තමයි හිත නොයේ අරමුණවල ඈත අරමුණවල යනවා නේද? බණහන කොට අපි හුඟක් සැලකිලිමත් වෙන්නට ඕන. මේ බණ කියන අරමුණේම වැඩිපුර වේලාවක් හිත තියාගන්න. මොකද ධර්මදේශනා කරනකොට බොහෝ විට ඊටාම ක්‍රමානුකූල පිළිවෙලකට තමයි ධර්මදේශනා කරන්නේ. ටිකෙන් ටික ගැඹුරට ගිහිල්ලා අවසානයේ ඊටාම වැදගත් කරුණු ටිකකට පෙළගස්සන්න තමයි බොහෝ විට ධර්මදේශනාවකදී උත්සාහ ගන්නෙ. එනිසා ඒ ධර්මදේශනාවෙන් නියම ප්‍රතිඵල ගන්න නම් බණහන පින්නතුන් හැටියට ඔබ හුඟක් දක්ෂ වෙන්නට ඕන. ඒ කියන කාරණා පිළිබඳව හොඳ අවධානයෙන් අහන්නට, එහෙම අවධානයෙන් අහපු ධර්මයට තමයි ඒ බණෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ධර්මදේශන අවසානයේදී මේ පින්නතුන්ට ප්‍රශ්න අහන්නටත් පුළුවන්. එනිසා ඒකටත් ඉඩකඩ තියාගෙනම බණහන ධර්මයට මේ අත්හඬ ලොකු යහපතක් වෙනවා. පින්නතුනේ මියගිය කෙනෙක් වෙනුවෙන් අප මෙවැනි පින්කම් කරද්දී ඒ පින්කමෙන් ලැබෙන ප්‍රයෝජන මොකද්ද කියන එක අපි අවබෝධ කරගන්න ඕන. ප්‍රධාන වශයෙන්ම පින්නතුනි, මිය යන සමහර අය ඇතැම් ස්ථානවල ඉපදෙනවා පින් බලාපොරොත්තුෙන්. හැම දෙනාම නෙවෙයි, සමහර අය. මේ සසරේ ස්වභාවයක එක එක ආත්ම භාව තියෙනවා. මිනිස් ආත්ම භාවය තියෙනවා, ඊට පල්ලේ ආත්ම භාව තියෙනවා, ඉහළ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක තියෙනවා. මේ වගේ ආත්ම භාව ගත කරන සමහර සත්වයන්, විශේෂයෙන්ම මිනිස් භවයට පහළ සමහර තැන්වල ඉන්න ඇතැම් ඉපදෙන සත්වයන් තමන්ගේ ජීවිත දියුණු කරගන්න, තමන්ගේ ජීවිතයේ යහපත වැඩි කරගන්න, සුගතිය වැඩි කරගන්න තමන්ගේ ඥාතීන්ගෙන් පින් බලාපොරොත්තු වෙන අවස්ථාවක් තියෙනවා. ඇතැමිට පින්නතුනි, අපි එක ඥාතිය කරමුණු කරගෙන පින් අනුමෝදන් කළත් බුදුදහමේ පැහැදිලිවම දැක්කෙනවා එක ඥාතියෙක් විතරක් නෙවෙයි පින් අනුමෝදන් වෙන්නේ. ඇතැමිට අපේ සසරගත හුඟක් ඥාතීන් මෙවැනි අවස්ථාවලදී අවදානින් ඉන්නේ. ඇතැමිට මනුස්ස ලෝකේ නම් අපිට හිතෙනවා එහෙම පුළුවන් ද කියලා. නමුත් පින්නතුනි, එක එක ආත්ම භවවල සත්‍යයන්ට විවිධ හැකියා තියෙනවා. දැන් අපි කියමු, දැන් සත්තු සිව්පාව ඉන්නෝනේ. දැන් සමහර සත්තුන්ට මුහුදේ පීනල යන්න පුළුවන් නේ. දැන් අපිට පීනන්න ඉගෙන ගන්න ඕන. නමුත් සමහර සතුන්ට උපතීම පීනන්න පුළුවන් හැකියාව හම්බ වෙනවා. ඒ වගේම සමහර සතුන්ට අපට වඩා වේගෙන් දුවන්න පුළුවන්. ඒ වගේම සමහර සත්තුන්ට, දැන් බල්ල වගේ සත්තුන්ට අපට වඩා සියුම් ශබ්ද ඇහෙනවා, සියුම් ආලෝක පේනවා. පූසන්ට එහෙම ඉතාම සියුම් කොළයක් වැටුණත් ඇහෙනවා. ඒ වගේම සමහර සත්වයන් වහසේ පියාඹල යන පුළුවන් කුරුල්ලන්. අපට වඩා දුගතිගාමි වුණාට විවිධ හැකියා තියෙනවා. ඒක තමයි සසර ස්වභාවය. ඒ වගේම තමයි සමහර දුගතිගාමි වෙන සමහර සත්වයන් ඇතැමිට අපේ හිත් ගැන බලන්න පුළුවන් එයාට. ඒ වගේම අපේ කරන දේවල් බලන්න පුළුවන් එයාට. ඇතැමිට අපි ඉන්න තැන්වල නොපෙනී ඉන්න පුළුවන් එයාට. එහෙම හැකියා තියෙන සත්වයන් මේ විශ්සේ ඉපදෙනවා. එනිසා සමහර අය අපේ මියගිය එක ඥාතිවරේ කරමුණු කරගෙන අපි පින් අනුමෝදන් කළත් ඇතැම් අවස්ථාවල අපේ මියගිය මව් දෙමාපියන් ගිය ආත්ම භවවල හිටිය ඥාති මිත්‍ර ආදෙන් හිටන් අපෙන් පින් බලාපොරොත්තු වෙලා පින් අනුමෝදන් වෙනවා. එනිසා පින්නතුනි, මෙවැනි ආකාරයට අපි කලින් කලට අවුරුද්දකට දවසක් හරි අපේ ගෙදරක පින්කමක් කිරීම බොහොම වටිනවා. ඒක අපේ ගෙදර අයට පිනක් සිද්ධ වෙනවා වගේම, ගෙදර අයට යහපතක් වෙනවා වගේම අපට සසර ආපු ගමනේදී අපට පිහිට වෙච්ච හුඟා දෙනෙකුට අපි කරන උපකාරයක් බවට පත් වෙනවා. එනිසා අද මේ සිහිපත් කරන මීට වසරකට කලින් මිය ගිය ආදරණීය පියතුමා හරිස්සන්ද්‍ර සලගාතු මහත්මයා ජීවත් වෙන කාලේ මෙත්තම් මෙතන සලකන්න පුළුවන් උපරිම ආකාරයෙන් සැලකුවා. ආරපාන ආදියෙන් සැලකුව විතරක් නෙවෙයි, බණ දහම් අහන්නට, පිරිත් අහන්නට අවස්ථාව සලසලා දීලා එතුමාගේ හිතත් පිරිසිදු වෙන විදිහට මෙත්තම් කටයුතු කළා. ඉතින් මේ නිවසේ වාසය කරන පින්නතුන් විශේෂයෙන් මේ පියතුමා ගැන හුඟක් වෙහෙස මාංශයට කටයුතු කරා. ඉතින් මේ අත්තන්ට ඒ ගැන සතුටටපත් වෙන්න පුළුවන්. එනිසා කෙනෙක් මිය ගියාට පස්සේ අපි ඒක එන ජීවත් වෙන කාලේ හුඟක් සැලකුවනම් අපේ හිතට ලොකු සැනසීමක් එකකින් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, අපි මිය ගිය කෙනෙක් මිය ගියාට පස්සේ අපිට කල්පනා කරන්න පුළුවන් නම් ඒක එන ජීවත් වෙන කාලේ එයාගේ හිත දියුණු වෙන්නත් අපි වැඩ ටිකක් කළා කියලා. එතකොට පින්නතුනි, සාමාන්‍ය ආහාර පාන දුණු කෙනෙකුට වඩා සතුටටපත් වෙන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? ඒ තැනැත්තා ඒ හිත දියුණු කිරීම හේතුවෙන් ඒ තැනැත්තාට පොඩ්ඩක් හරි ඉහළ ආත්ම භාවයකට යන්නට අපි උපකාර කළා වෙනවා. එහෙම නැතු අපි ආහාර පාන ආදියෙන් ඇඳුම් පැනඳුම් වලින් කරන උපකාරය මෙලොවට විතරයි. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ, ඔබට ඊටාම සමීපතම ඥාතින් ඉන්නවනම්, ඔබ හුඟක්ම ආදරය කරන ඥාතින් ඉන්නවනම්, ඒ ඥාතින්ට කරන ලොකුම උපකාරය තමයි ශ්‍රද්ධාවන්ත නැති කෙනෙක් නම් ඒ කෙනාගේ ශ්‍රද්ධාව දිනන විදිහට වැඩ කරන්න. පරිත්‍යාග සීලීත්වය නැති කෙනෙක් නම්, දන් දීම හුරු නැති කෙනෙක් නම්, එයාට පරිත්‍යාග සීලීත්වය වැඩි වෙන විදිහට එයාට උදව් කරන්න. ඇයි එහෙම සඳහන් කළේ? අපට හිතවත්ම ඥාතින් ඉන්නවනම්, අපි හුඟාකම ආදරය කරන ඥාතින් ඉන්නවනම්, ඇයි අපි එයාට එහෙම කරන්න ඕන? මොකද හිතවත්ම අපි හුඟාකම ආදරය කරන ඥාතින් මිය ගියාම තමයි අපට හුඟාකම හිතට දුක එන්නේ. ලොකෝම හිතට සංවේගයක් එන්නේ. පිටස්තර ඈත ඉන්නයි මරුණට අපට ඇත්තට දුකක් නැහැ. ඇතැම් විට මේ කිසිම ගාණක් නෑ අපට එහෙම කෙනෙක් මිය ගියාම. නමුත් පින්වතුනි අපේ ළඟම ඥාතියෙක් මිය ගියාම තමයි අපට හිතට හුඟාකම දුක. ඒ වෙන්වීම නිසා, අර ආදරය නිසා. ඒ නිසා ඒ අපි සමරන මිය ගිය ඥාතියෙක් මිය ගියාට පස්සේ ඒ කෙනාගේ ශරීරය ඇතැම් විට අපේ ගෙදර තියෙනවා. මృత ශරීරය තියෙනවා. ඒ මృత ශරීරය තමන්ගේ ගෙදර තියෙන වෙලාවට ඔබට යම් කිසි හැඟීමක් ආවතින් ඇත්තට මේ තැනත්තා මිය ගිහිල්ලා සුගතිගාමී තැනක නම් ඉන්නේ. තමන් ගත කළ ජීවිතයට වඩා ඉහළ තැනක නම් ඉන්නේ. ඒ වගේම ඒ ඉහළ තැනට යන්නට උපකාර කළේ ඔබ නම්. ඔබ උපකාර කරපු ඒ දන් දීම හුරු කළා, බණහන් හුරු කළා, යට ශ්‍රද්ධාව දිනු වෙන බඩ පිළලක් ඔබ කළා නම් බණන් පින්නොතින අපට කොච්චර සතුටක්ද නේ? ඇතැම් විට සමහර කෙනෙක් කියාගේ ශරීරය අල්ලගෙන බදාගෙන අඩන්න පුළුවන් අනේ මාව දාලා යන්න එපා කියලා නේ. නමුත් ඔබට මේ අවබෝධය තියෙනවා නම් ඔබ කොහොමද? ඔබ අඬනවද? අඬන්නේ නැහැ පින්නතුනි. ඊට වඩා බුද්ධිමත් වේද සබලනෝ. ඇයි ඒ? ඒ තැනැත්තා අර ගත කළ ජීවිතේට වඩා ඉහළ තැනක, ඇතැමිට මනුස්ස ලෝකේ හොඳ ඉහළ තැනක, නැත්නම් බ්‍රහ්ම ලෝකේ, දිවි ලෝකේ වගේ ඉහළ තැනක ඉන්නවා කියලා ඔබ දැක්වතින් අනිත් අය අඬද්දී ඔබ මධ්‍යස්ත උපේක්ෂා සාගත වේද සබලනෝ. වෙන්වීම නිසා දුකක් ඇති වෙනවා. එකට ඉඳපු කෙනෙක් වෙන් වෙලා යනකොට අපට දුකක් ඇති වෙන එක සාමාන්‍යයි. නමුත් යා මරුණා කියන දුක ඇති වෙන්නේ නැහැ. ඇයි මරුණා කියන දුක ඇති වෙන්නේ නැත්තේ? යා දාලා ගියපු ශරීරයට වඩා දැන් හොඳ ශරීරයක් හට ලැබිලා තියෙනවා. අපි ඇත්තටම දුක් වෙන්න ඕන මිය ගිහපු කෙනෙක් හිටිය තැනට වඩා පල්ලෙහා තැනකට ගියොත් ඕන ඇත්තටම අපි දුක් වෙන්න. අපේ ළඟම ඥාතියෙක් මිය ගිහිල්ලා හිටපු තැනට වඩා සුගතිගාමී තැනකට ගියොත් ඇත්තටම අපි අඬන එක සාධාරණද? හරියට අපි ඉන්න රටේ ඉඳලා අපේ ළඟම ඥාතියෙක් තව ඉහළ රටකට යනවා. ඉහළ රැකියාවකට, ඉහළ පහසුකම් ටිකක් එක්ක, හොඳ අධ්‍යාපනයක් එක්ක යනවා. ගියහම අපි අඬනවද? ජීවන්තුනි අපි දන්නේ කොහොමද? ඔව්, අපි ඇත්තෙන් අපට කෙලියම දකින්න බෑ. නමුත් ජීවත් වෙලා ඉන්න කාලේ අපි ඇත්තටම යාට උපකාර කළා නම් දහම තුල තියෙනවා දහම් කැඩපත කියලා එකක්. ඒකට කියනවා ධම්මා දාස කියලා. ජීවත් වෙලා ඉන්න කාලේ යාගේ ළඟ හොඳ ගතිගුණ තිබ්බනම්, දාන ආදී පින්දහම් කළා නම්, හොඳ සිල්වා ජීවිතයක් ගත කරා නම්, එයා හිත පිරිසිදුව හිටියනම්, අන්න ඒක තමයි අපට බලන්න තියෙන කැඩපත කණ්ණාඩිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච මුල් කාලේ ආනන්ද හාමුදුරුවෝ විටින් විට ඇහුවා මිය ගිහිපු අය දැන් කොහෙද ජීවත් වෙලා ඉන්නේ කියලා. යම් කෙසේ හිතවත් කෙනෙක් මිය ගිය ගමන්ම ආනන්ද හඳුර බුදුහාර ළඟට ඇවිල්ලා හන බුදුහාර දැන් අහවල් තැනත කොහෙද ඉන්නේ කියලා බුදුහාර කියනවා ආය දැන් මනුස්ස ලෝකෙට ආවා. එයා දැන් මෙන්න මේ අහවල් අපායට ගිහින් ඉන්නවා. දැන් එයා දිව්‍ය ලෝකේ. එහෙම කියලා බුදුහාර අභිඥාවලින් බලනවා. ආනන්ද හඳුර දිගටම මෙහෙම අහන්න පටන් ගත්තා. බුදුහාර කල්පනා කළා දැන් මේකට උත්තර දෙනව හැර වෙන කරන්න දෙයක් නැහැ කියලා. ඊට පස්සේ බුදුහාර දේශනා කළ ආනන්ද හඳුරට දහම් කැඩපත කියලා එකක්. දහම් කණ්ණාඩිය කියන එකක්. ධම්ම රිෆ්ලෙක්ෂන් කියලා කියනවා අපි ඒකට. ජීවත් වෙලා ඉන්න කෙනා හිටිය කාලේ සිල්වත් ජීවිතයක් ගත කරා නම්, ඒ කෙනා පරිත්‍යාග සීලීත්වයෙන් හිටියා නම්, ඒ කෙනා දහම අහන්නට නිවැරදි වෙන්න එන්නෙනම ගතිගුණවල හොඳ පැත්තට වෙනසක් වුණා නම්, මෙන්න මේක තමයි අපට බලන්න තියෙන කැඩපත කියලා. එනිසා මේ දහම් කැඩපත හරහා අපිට බලා ගන්නට පුළුවන්. එනිසා අපි සඳහන් කළේ මිය ගිය කෙනෙක් පිළිබඳ වැටීම පිනොත්දී අපි දුක් වෙනට ඕන. ඒ මිය ගිය තැනැත්තා ඉන්න කාලේ හුඟා කකුසල කරා නම්, දුස්සීල ජීවිතයක් ගත කරා නම්, අන්න ඒක තමයි අනිත් පැත්තෙන් කණ්ණාඩිය බලන්න තියෙන එක. ඇයි ඒ දැනත්තා බොහෝ විට එවැනි අය දුගතිගාමි වෙන්න හේතු වෙනවා. ඒ නිසා පින්නතුනි අපි ඉන්න අයට, අපි ළඟම ඥාතීන්ට, අපි හිතවත්ම අයට කරන උපකාර තමයි ඒ අය දන් දෙන්නේ නැති අය දහමට හුරු කරන, දන් දෙන්න හුරු කරවන්න. බණ දහම් අහන්න අකමැති අය හැකිතාක් දහම් අහන්නට, දහම් පොතපත කියවන්නට හුරු කරවන්න. ශ්‍රද්ධාව නැති අයගේ ශ්‍රද්ධාව හුරු කරවන්න. ඒක පින්නතුනේ ඒක වැඩි හිටියට විතරක් නෙවෙයි කරන්න ඕන. අපි සමාන වයසයටත් කරන්න ඕන. වයසෙන් බාලයටත් කරන්නත් ඕන. ඇයි එහෙම කරන්න ඕන? අපිට කියන්න බෑනේ. ඇතැම් විට අපේ දරුවෝ අපිට කලින් මියන්න පුළුවන්. අපිට බාල අපේ සහෝදර සහෝදරයෝ අපිට කලින් මියන්න පුළුවන්. ඒක තමයි ජීවිතවල ස්වභාවය. ඒ නිසා පින්නතුනි වයස කොයි මොහොතේ අපට කියන්නේ බෑ අපේ ජීවිතව සංවේද කියලා. ඒ නිසා අපි යම් කිසි කෙනෙකුට ආදරය නම් ඒ ආදරයට කරන ලොකුම උපකාර තමයි නිතරම ඒ ඇගේ හිත දියුණු වෙන්න පුළුවන් විදිහේ වැඩක් කරන්න. ඒ ඇගේ හිත සතුටු වෙන විදිහේක මරණයෙන් පස්සේ විතරක් නෙවෙයි. මරණයෙන් පස්සේ විතරක් නෙවෙයි හිත සතුටු වෙන හිත පිරිසිදු වෙන දයක් කරොත් මෙලොවදී මේක නම් සතුටෙන් ඉන්නේ. හිතේ තියෙන මානසික පීඩා අඩු වෙනවා. අනිත් අය එක්ක තියෙන අමනාපකම් අඩු වෙනවා. හිතේ තියෙන දැඩි ලෝභය අඩු වෙනවා. ඊර්ෂ්‍යාව අඩු වෙනවා. ඒ අඩු වෙනකොට යාගේ හිතට ලොකු සැනසීමක්. ඒ නිසා මරණය කියන එක තව අවුරුදු 20ක 25ක් වුණත් වෙන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. නමුත් මේ කරන උපකාරය නිසා එතනත්තා මෙලොවදීම සතුටෙන් ඉන්නේ. ඒ නිසා පිනොතින අපි කෙනෙකුට කරන ලොකුම උපකාරය තමයි ධර්ම දාණය කරන උපකාරය. ඒ නිසා තමයි බුදුදහමේ සලකන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. සියලු දානයන්ට වඩා ධර්ම දානය හිලයි කියලා. යම් කිසි කෙනෙකුට ආහාරයක් දුන්නොත් ඒ ආහාරය ප්‍රයෝජනවත් වෙන්නේ වැඩි මුණොත් දවස් 2යි. ඊට පස්සේ ආයෙ බඩගිනි වෙනවා. යම් කිසි කෙනෙකුට ඇඳුමක් දුන්නොත් ඒ ඇඳුම දිගටම ඇඳුවොත් අවුරුද්දක් දෙකක් ඇඳෙනකොට ඉවර වෙනවා. කෙනෙකුට ගයක් හදලා දුන්නොත් එතැමිට ජීවිත කාලෙම ඒක දරින්න පුළුවන්. නමුත් වෙනොතන කෙනෙකුට දහමෙන් උදව්වක් කරුවොත් කොහොමද? දහමෙන් උපකාරයක් කළොත් පරිත්‍යාග සීලය තිහුරු කරොත් ශ්‍රද්ධාව හුරු කරොත් භාවනාවට යම් කිසි කෙනෙක් හුරු කරොත් ඒ කෙනාට ඒ පුරුදු කරන දේ යහපත කොච්චර කාලයකටද? ජීවත් ඉන්න කාලෙ විතරක් නෙවෙයි එතැමිට ආත්ම භව 100 ගානක් ඉස්සරහට සුගතිගාමි වෙන්න මේ කරපු උපකාරයක් ඒක. ඒ නිසා ආහාරය පූජා කරන එකත් ලොකු පිනක්. ඇඳුමක් පූජා කරන එකත් ලොකු පිනක්. ගියක් හදන එක ලොකු පිනක්. නමුත් ඒ සියලටම වඩා බුදුදහමෙන් අගය කරන්නේ කෙනෙකුට ධර්මයෙන් කරන උපකාරය. ඒ උපකාරය බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා. මේ පිනතුන් දන්නව ඉන්දියාවේ හිටියේ ධර්මාශෝක රජතුමා. ධර්මාශෝක රජතුමා ධර්ම ප්‍රචාරය කරන්න විශාල සේවයක් කළා. එතුමාගේ සේවය නිසා තමයි අද ලෝකේ ධර්මයේ තියෙන්නේ. එතුමා නොහිටියනම් එතැමිට බුදුදහම කියලා එකක් නෑ ලෝකේ. එතුමා තමයි බුදුහාර පිරන් පල අවුරුදු 236කට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාව කළා රහතන් වහන්සේලා පිටත් කළ ලෝකේ රටවල් 9කට. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි ලංකාවටත් බුදුදහම ආවේ. ඉන්දියාවෙත් බුදුදහම විනාශ වෙච්ච කාලේ ලංකාවේ බුදුදහම ඉතුරුණා. ඒ අරගෙන ආපු දහම. මිහිඳු හාමුදුරුවෝ එතුමාගේ පුතා. එතුමා පේනතුණ ඉන්දියාවේ සෙල්ලිපිවල මේ දහම් පොතපත ලිව්වා. දහම් ලිපි ලියලා තියෙනවා ගල් ලිපිවල සෙල්ලිපිවල. එතුමා කියනවා දහම් පාට විවිධ දහම් පාට මිනිසුන්ට පිළිපදින්න පුළුවන් ඒවා ලියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. එතුමා සමහර සෙල්ලිපිවල සඳහන් කරනවා මගේ සතුරෝ ධර්මයේ අසත්වා මගේ සතුරෝ ධර්මයේ හැසිරෙත්වා කියලා. එතුමා කියනවා මගේ සතුරෝ ධර්මයේ අසත්වා මගේ සතුරෝ ධර්මයේ හැසිරෙත්වා කියලා. ඇයි එහෙම කියන්නේ? හතුරන්ටත් ආදරේ හතුර වුණත් කැමති ධර්මයේ හැසිරලා සුගතිගාමි වෙනවට. ඒ තරම්ම මෛත්‍රියක් තිබුණ පින්තුනේ. ඒ නිසා අද අප මේ තමන්ගේ පියතුමා වෙනුවෙන් කරන මේ පින්කම තුළින් එක අතකින් තමන්ගේ පියතුමා ඇතුළේ ඥාතීන කරන යහපතක්. අනිත් අතින් පින්තුනේ ඔබටත් මේ මීගේ ඥාතිවරයෙක් වෙනුවෙන් කරත් මේ පින්කම ඔබට මේ ලොකු කුසලයක් අයිති වෙනවා. හරියට අපි පහනක් දැල්වනකොට පහන දැල්වනකොට පහනේ ආලෝකයෙන් මුලින් මෙන්නේ පහන දැල්වන කෙනාට. අන්න ඒ වගේ තමයි ඔබත් මේ කෘතඥතාවය නිසා මේ අනිත් ඇයට ඒ පියතුමාට උපකාර කිරීම සඳහා මේ දැල්වන කුසල පින කුසල පහන පින නැමැති පහනෙන් දැල්වෙන ආලෝකය මුලින්ම ලැබෙන්නේ ඔබට. ඒ නිසා මීගේ ඥාතින් පින් අනුමෝදන් වුණත් නුණත් අපට ලොකු සතුටක් ඒ මීගේ කෙනා වෙනුවෙන් අපේ යුතුකම් අපි කළා. අනිත් පැත්තෙන් අපටත් මේක ජීවිතේට ලොකු යහපතක් කියලා. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ කාලයේත් ඊට පස්සේ කාලයේත් බොහෝ දෙනෙක් ධර්මයට නැඹුරු වෙච්ච ප්‍රධානම කාරණයක් තමයි තමන්ගේ ළඟම ඥාතින් මිය යාම. මේක තමයි අපට මෙවැනි පින්කම් වලින් ලැබෙන ප්‍රධාන ආනිසංශය. මොකද කෙනෙක් මිය ගියාට පස්සේ අපි හඬලා අවසන් කටයුතු කළ නවතින විතරක් නෙවෙයි. කෙනෙක්ගේ මරණය කියලා කියන්නේ පින්තුනේ දහමේ සඳහන් වෙන්නේ දේව දූතෙක් කියලා. දේව දූතය කියන්නේ කලින්ම ඇවිල්ලා අනතුර හඟවනවා. මෙන්න ඔබට යන්න වෙන තැන කියලා. ඒ නිසා මේ මෙතුමා ඔබලා ඔබගේ පියතුමා ටිකෙන් ටික වයසට යන ඔබ දැක්කා. ඒ පියතුමා ටිකෙන් ටික ලෙඩ දුකකට පත් වෙන ඔබ දැක්කා. ටිකෙන් ටික එක්තැන් වෙනවා දැක්කා. ටිකෙන් ටික මරණය කරා යන හැටි ඔබ සියසින්ම දැක්කා. පින්නතුනේ මේක තමයි අපේ අනාගත ඉරණම. වැඩි වුණොත් අවුරුදු 50ක් යද්දී අපේ ජීවිතත් ඔය වගේම නිවාට පත් වෙනවා. එතකොට මෙන්න මෙවැනි ජීවිත නම් අපි ගත කරන්නේ. එතුමා ජීවත් වෙන කාලේ හිටිය දරුවෝ ටික තමගේ ස්වාමි දියණිය ඒ ඔක්කොම මෙහෙ තියලා ගියේ. එතුමා ලබාගත් ආධ්‍යාපන සුසුකම් තියෙනවා නම් ඒ ටික ඔක්කොම තියලා ගියේ. ඒ විතරක් නෙවෙයි. එතුමා රැස් කරපු ධනයක් තිබුණා නම් ඒකත් තියලා ගියේ. ඒ විතරක් නෙවෙයි අවුරුදු 85ක්ම ගොඩනගාගත් තමගේ ශරීරය ඒකත් මෙහෙ තියලා ගියේ. එතකොට පින්නතුනි මෙන්න මේකම තමයි අපේ. දැන් අපිත් මරණයට පත් වෙනකොටම අපේ ශරීරෙට ගෙහෙන්න තියෙන කිසිම වෙනසක් නැහැ. පොඩ්ඩක් ඇලවෙන එක විතරයි වෙන්නේ. ඉන්න තැනම පොඩ්ඩක් පාත් වෙන එක විතරයි වෙන. අනිත් කිසි වෙනසක් නැහැ. බරවත් අඩු වෙන්නේ නැහැ. බරක් ටිකක් වැඩි වෙනවා. පින්නතුනි එහෙම ජීවිත තමයි මේ අපි ගත කරන්නේ. එතකොට මියගිය කෙනෙක්ගේ ජීවිතය තුළින් අපට ලැබෙන ලොකුම ප්‍රතිඵලය තමයි පින්නතුනි. අපටත් අපේ ජීවිත ගමන් මඟ කොයි පැත්තට අපි යොමු කර ගන්න ඕනද කියන අපට කලින්ම හඳුන්වා දීමක් මේ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය කිසාන ගෝතමී වගේ අය තමන්ගේ දරුවෝ මැරිලා ළඟම ඥාතීන් මැරිලා ඒ අය ඒ තුලින්ම දහමට නැඹුරුණා. ජීවිතය කියන්නේ මේක නේද කියලා අවබෝධ වුණාට පස්සේ පිනොතුනි බොහෝ දිනක් තමන්ගේ ජීවිත ගමන් මඟ වෙනස් කරගන්නවා. හැමදේම මහණුනාම නෙවෙයි. සමහර අය ගිහි ගෙදර ඉඳගෙනම තමන්ගේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. මේක තමයි පින්නතුනි අපි ධර්මයෙන් ලබන ලොකුම ආනිසංසය. බොහෝ දෙනෙක් හිතනවා දහම පිළිපදින එක අපට ලොකු බරක්, එදිනදා කටයුතු වලට මේක බාධාවක් කියලා. පින්නතුනි අපේ ධර්මයේ හරියට ධර්මයේ වටහා නොගැනීම නිසා ඇති වෙන දෙයක් මේක. ධර්මයේ පිළිපදින ධර්මයේ දැනගන්න පින්නතුනි අපි දන්නවා මේ දහම මෙලවදීම පිළිපදින පුළුවන් දහමක්. ඒ විතරක් නෙවෙයි අපි කරන එදිනදා කටයුතු සිද්ධ කරද්දීම ඒ කටයුතු වලට කිසිම බාධාවක් ඇති නොවන විදියට ඒ කටයුතු වඩාත්ම සාර්ථක වෙන විදිහට මේ ධහම හැසිරෙන්න පුළුවන්. මේක තමයි ධහමෙන් ලැබෙන ප්‍රධාන මානසංශය තමයි. ඒ නිසා පින්නතුනි අද අපි යම් කිසි විදියක තමන්ගේ වෘත්තීය කටයුතු, අධ්‍යාපන කටයුතු, දරුවන්ගේ කටයුතු කරනවා නම් ධහම හොඳට දැනගත්තට පස්සේ හිතන්න එපා ඒ කටයුතු අඩුවේ කියලා. ඒවා පින්නතුනි 100%කින් හරි තව වැඩි වෙනවා. දශමිකකින් හරි වැඩි වෙනවා. දැනටත් වඩා හොඳට ඒවා කරනවා. කරන විතරක් නෙවෙයි මේ දහම නිසාම තමන්ගේ ජීවිතේට සතුට එන්නෙම වැඩි වෙනවා. සතුට වැඩි වෙනවා කියලා කොහොමද දකින්නේ අපි පින්නතුනි? අපි සාමාන්‍ය ලක්ෂණය තමයි අපි නිතරම හිතන්නේ සතුට කියන එක ලැබෙන අනාගතය කියලා. අපි නිතරම හිතන්නේ මේ දරුවන්ගේ වැඩ ටික ඉවරුනාට පස්සේ, ඉගෙනගෙන ඉවරුනාට පස්සේ, නැත්නම් රැකියාවේ විවේකම ගිහිලි ඉවර වෙලා, දරුවන්ගේ නිදහස් වෙලා, මේ වැඩ කටයුතු ටික ඉවරුනාට පස්සේ සතුට ලැබෙන කියලා අපි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ. පින්නතුනි එහෙම වැඩ කටයුතු ඉවර වෙච්ච දවසක් එනවද අපේ ජීවිතේ? අපේ ජීවිතේ කවදාවත් එහෙම එන්නේ නැහැ. අපි වයසට ගිය ලෙක්ටැන් වෙනකම්ම, ලෙඩ ඇඳට වැටෙනකම් අපට එහෙම දවසක් එන්නේ නැහැ. පින්නතුනි දහම තේරුම් ගන්න එයා ජීවිතය ඇතුළේ වෙන ප්‍රධාන වෙනස තමයි සතුට කියන එක එයාට අනාගතයේ දිනවල ලැබෙන්නේ. එයාට සතුට කියන එක අද දවසේ ලැබෙන්නේ. එයා හැමදාම අවදි වෙන්නේ මට ජීවිතේ ඉතුරු වෙලා තියෙන දවස් වලින් හොඳම දවස තමයි අද දවස කියලා අවදි වෙන්නේ. හැම දවසක්ම ඊටාම සාර්ථක කරගන්නෝ තමන් කරන දේ ආරක්ෂා කරනවා නම් ඒව හොඳට කරනවා, යුතුයකම් ටික හොඳට කරනවා. ඒ සියල්ලක්ම කරන අතරේ තමන්ගේ හිත ගැන නිතර සැලකිල්ලෙන්, හිතට කෙලෙස් ඇති නොවන විදියට හිත ඊටාම ඉහළ මට්ටමක නිතරම තියාගන්නවා. ඒ වගේම වර්තමාන මොහොතේ ජීවත් වෙන්න හිත හුරු කරනවා. අපේ ලක්ෂණය තමයි, හිතේ ලක්ෂණය තමයි නිතරම අතීත අරමුණකට හිත නිතරම දුවනවා. දැන් කල්පනා කරලා බලන්න ඔබ වාඩි වෙච්ච මොහොතේ පටන්ම ඔබ කලින් අහපු දැකපු දේවලට කොච්චරනම් හිත ගියාද? දැන් මේ හරිචන්ද්‍ර මහත්මයා තමන්ගේ පියතුමා ගැන හිතියන්නේ නැති, ලංකාව ගැන හිතියන්නේ නැතිනේ, තමන් කරන රැකියාව ගැන හිතියන්නේ නැති, තමන්ගේ දරුවෝ ගැන හිතියන්නේ නැති අතීතයට හිත දුව ගියා. ඒ වගේම අනාගතයට හිත දුව යනවා. මේ බණෙන් පස්සේ අපි මොකද කරන්නේ? දැන් මේ බණ කියද්දී කවුද එන්නේ? ඒව ගැනත් හිතියනවා. එතකොට මෙන්න මේක තමයි පින්නතුණි හිත දෙපැත්තට දොරණ වෙමින් මේ තියෙන්නේ. මේ නිසාම අපි බොහෝ දෙනෙකුට මේ වර්තමාන මොහොතේ, මේ මොහොතේ ගත කරන්න තියෙන සතුට අපට අහිමි වෙලා තියෙන්නේ. ඒව මතක් කිරීම වරදක් නෙවෙයි. බුදුදහම මතක් කරන්න එපා කියලා නෑ. හැබැයි මතක් කරනකොට මතක් කරන විදියක් තියෙනවා. පින්නතුණි සතුට වැඩි වෙනවාද කියලා බලන්නේ තමන්ගේ හිත ගැන නිතර සැලකිල්ලෙන් මෙන්න මේ මොහොතේ සිදුවන දේ ගැන තමන් පූර්ණ අවධානයෙන් ඉන්නට ටිකෙන් ටික හුරු වෙනවා. පින්නතුනේ මේ වර්තමාන මොහොත තමයි අපට ඇත්තටම තියෙන්නේ. ඇයි ඒකට හේතුව අතීත දේවල් ඔක්කොම නිරුද්ධ වෙලා බෑ වෙලා ගිහිල්ලා දැන් අතීතේ නෑ මොකද? අනාගතේ තාම ඇවිල්ලා නෑ. එතකොට අපේ ජීවිතය කියලා කියන්නේ ඇත්තටම මොකද්ද? මේ ගත වෙන වර්තමාන මොහොත. එතකොට මේ මොහොතේ හිතේ සතුට වැඩි වෙන නම් ජීවිතේ සැබෑ සතුට වැඩි වෙන නම් අපි කළ යුතු ප්‍රධානම දේ මොකද්ද? අපේ හිත අරමුණෙන් අරමුණට දුවන ගතිය ටිකෙන් ටික පාලනය කළා මේ වර්තමාන මොහොත මත සම්පූර්ණ අවධානය සම්පූර්ණ සතිමත් බව සම්පූර්ණ සිහිය රඳවා ගන්න පුළුවන් නම් තමයි මෙන්න මේක තමයි දක්ෂතාවය කියලා කියන්නේ. ඒ නිසා පින්නතුනි ඒ මිය ගිය කෙනාට එකතකින් පිනක් සිද්ධ වෙන දෙයක් අපි මේ කරන්නේ. ඒ වගේම ඔබට හිතේ සැනසීම ඇති වෙන දෙයක් මේ කරන්නේ. ඒ සියයට වඩා පින්නතුනි මේ දාම අහලා අපේ ජීවිතයේ ගමන් මඟ වෙනස් කරගෙන අපටත් වඩා වඩාම ජීවිතයේ සතුට ලැබෙන පැත්තට අපේ ජීවිතය වෙනස් කරගන්නට අපට ලොකු උපකාරයක් අපි මේ කරන පින්කම. පින්නතුනි අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාවසෙන් තෝරාගත්තේ ධම්මපදයේ ඇතුළත් වෙන ගාථාවක් සුඛ වර්ගයේ. ඒ සඳහන් වෙනවා සුඛං යාව ජරා සාදු. මුලින්ම සඳහන් වෙනවා සුඛං යාව ජරා සීලං. මහලු වෙනකම්ම සිල්වත් ජීවිතයක් ගත කරන එක වටිනා දෙයක් කියලා. සැපේ ලබන හැටි මේ කියන්නේ. දැන් අපි හැමදෙනම කැමති ඉන්නේ සැපේට නේද? දැන් සැපේ ලබන්න කියලා අපි සාමාන්‍ය මොනවද කරන්නේ ජීවිතේ සාමාන්‍යයෙන්? සැපේ ලබන්න කියලා අපි කරන්නේ අපි හොඳට ඉගෙන ගන්නවා, රැකියාවක් කරනවා, ධනෙ ටිකක් උපයනවා. ඒ අතරේ අපි දරුවෝ පෝෂණය කරනවා, විදේශ රටවලට යනවා, යහළු මිත්‍රාදීන් එකතු කරගන්නවා. මේවා තමයි අපි සතුට ලබන්න කියලා කරන්නේ. ඒවගෙන සතුටක් ලැබෙනකොට නැත්තේ නෑ. බුදුදහමෙන් ඔය බැහැර කරන්න ඒවා අපි කරන්න ඕන හොඳට. අපි යුතුයකම් කරන්න ඕන, හොඳට ඉගෙන ගන්න ඕන, හොඳට ධනෙ උපයන්න කියලා බුදුදහමේ කියලා තියෙනවා. බුදුදහමේ කිසිම තැනක ඒවපා කියලා නෑ. උප්පරිම වශයෙන් ධනෙ උපයන්න කියලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලීකේ ධනවත්මය තමයි බුදුහමෙන් දායකයෝ. අනාථපිණ්ඩික සිරිතුමා, විසාකාව, බිම්සාර රජතුමා මේ අය ඉහෙළම ධනවත් අය. ඒ නිසා බුදුදහමේ ධනෙ උපයන්න එපා කියලා නෑ. බුදුදහමේ ඕනම මට්ටමකට දැහැමිව ධනෙ උපයන්න කියලා නිතර උනන්දු කරනවා. අලස බව දුරු කළ උදේ පාන්දරම අවදි වෙලා මහන්සියෙන් හම්බ කරන්න කියලා බුදුදහමේ නිතර කියනවා. ඉගෙන ගන්නටත් කියනවා, හොඳට ඉගෙන ගන්න කියලා. ඥාතීන්ට යුතුයකම් කරන්න හැටි හොඳට සිඟාලවද සූත්‍රය කියනවා. ලෝකේ කිසිම ආගම දහමක නොකියන විදිහේ ඉතාම අන්‍යෝන සම්බන්ධතාවයත් එක්ක යුතුයකම් කරන්නේ කොහොමද කියන එක සඳහන් කරලා තියෙනවා. එන කිසිම ආගමක විතරක් නෙවෙයි පින්නතුනි, අලුතෙන් තියෙන මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව වගේ විෂයන් වලත් නොකියන විදිහට යුතුයකම් ගැන කියලා තියෙනවා. අඩු ගානේ තමන්ගේ ස්වාමි දියණියට කන කන ආවරණ ටික, ඇඳුම් පැනඳුම් ටික, යා ප්‍රිය කරන සතුට වෙන ආවරණ හිටන් අරන් දෙන්න කියලා තියෙනවා. වෙන දෙයක් නෙවෙයි. ඉතින් ඒකෙම හිතා ගන්න පුළුවන් නේ. ඒ තරම්ම යුතුයකම් අනිත්‍යයට කොහොමද සලකන්නේ කියන එක කියලා තියෙනවා. එහෙම කියද්දිත් වෙනතුන බුදුදහමේ ඒ අනුශාසනාත් කරද්දී ඊටත් වඩා ඉහළ දෙයක් කරා යන්නට බුදුදහමෙන් අපට මඟ පෙන්වනවා. මොකද එදිනෙදා අපි මේ සතුට කියලා සඳහා කරන දේවල් වෙනතුනේ කාලයක් සතුට සඳහා හේතු වෙනව අපට නැත්තේ නෑ. නමුත් ඒව දිගටම සතුට වැඩි වෙන දේවල් නෙවෙයි අපි කරන දේවල්. දැන් බලන්න අපේ ශරීරය. අපේ ශරීරයේ ලස්සනට තියෙනකොට අපි හිතනවා හරියම සැපයක් කියලා නේ. ඇතැම් විට ශරීරයේ හුඟක් ලස්සන කාලේ දවසට කණ්ණාඩි ළඟට හුඟක් වාර ගණනක් යනවා අපි නේ. ඇතැම් විට කණ්ණාඩිය නිතරම තමන්ගේ බෑග් එකේම දාගෙන තියාගෙන ඉන්නෝනේ. නමුත් වෙනතුනේ එහෙම තියෙන ශරීරයට අපි තියෙන ආශාව ටිකෙන් ටික අඩු වෙනවද වැඩි වෙනවද? ඔව් ටිකෙන් ටික අඩු වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ වගේම තමන්ගේ දරුවන්ට තමන් හුඟක් ආදරේ කාලයක්. නමුත් ඒ දරුවන් ආදරය කරපු දරුවම පින්නොත්නේ හැමදාම තමගෙ ළඟ තියාගන්න පුළුවන් කමක් නැහැ. දරුවෝ නිදහස් වෙලා දරුවෝ ඈතට යනවා. දරුවන්ගේ ස්වභාවය ඒක. ඒ වගේම අපි හුඟක් ආදරය කරපු අපේ ඥාතීන් හැමදාම අපිත් එක්ක ජීවත් වෙන්නේ නැහැ. ඒ කට්ටියත් අවදාහරි දවසක එක්ක ඈත ප්‍රදේශවලට යනවා. නැත්නම් අපිට කලින් ඒ කට්ටිය මේ යනවා. ඒ වගේම අපි හුඟක් ආසා කරපු අපේ රැකියාව. ඇතැම් විට අපි රැකියා ස්ථානවල ඉහළ මට්ටම්වල ඉන්න පුළුවන්. ඉහළ රැකියා මට්ටම්වල ඉන්නවා අපි. නමුත් ඒවා අපිට හැමදාම තියෙනවද? ඒ හැමදාම නෑ. කවදා හරි දවසක අපිට විස්රාමයන්ද සිද්ධ වෙනවා. ඒ වගේම අපි පරිහරණය කරන යාන වාහන. ඇතැම් විට අලුත්ම මොඩල් එකේ වාහනයක් අපි ගන්නවා නේද? ලෝකේ තියෙන අලුත්ම වාහනයක්, අලුත්ම විදියට හදපු වාහනයක් ගන්නවා. ගත දවසේ හුඟක් සතුටුයි. නමුත් අවුරුදු දෙක තුනක් යනකොට ඒක සම්පූර්ණ වෙනස් වෙලා, ඒ වගේ දෙගුණයක තාක්ෂණයක එකක් නැවත සමාජයට එන එකයි. ඊට පස්සේ අරක පරණ වාහනයක් බවට පත් වෙනවා. පින්නතුනේ අපි සැපය සඳහා කරන දේවල් වල ස්වභාවය මේක. එනිසා බුදුදහමේ බැහැර කරන්නේ මේවා ලබන්න, මේවට යුතුයකම් කරන්න, මේව උපයන්න කියලා බුදුදහමේ උනන්දු කරනවා. නමුත් ඒව කරද්දී ඊටත් වඩා ඉහළ සතියකට යන්නට බුදුදහමෙන් අපට මඟ පෙන්වනවා. පින්නතුනි, අන්න ඒ ධම තේරුම් ගත්තොත් තමයි අපි සැබෑ ලෙසම ජීවිතේ වඩාත්ම සතුට ලැබෙන දේවල් ටිකක් අපි කරන්නේ. මොකද දැන් අපි සතුට ලැබීම සඳහා කරන දේවල් හැම දෙයකම ස්වභාවය එන්න එන්නම සතුට අඩු වෙන පැත්තට යන්නේ. හරියට 12න් පස්සේ යන ඉර වගේ. ඉර ටිකෙන් ටික අවරට යන්නේ. ටිකෙන් ටික එන්න එනම කරවල වෙන්නේ. ඒ නිසා දැන් අපට තියෙන හැම සම්පතකම ස්වභාවය තමයි එන්න එන්නම වැයවෙමින් යන්නේ. විශේෂයෙන්ම අවුරුදු 35 40 පැනට පස්සේ මේක හොඳටම ටිකෙන් ටික පැහැදිලි වෙනවා. එතකොට මෙන්න මේ සැපේ ටිකෙන් ටික අඩු වෙන දේවල් අතුරින් බුදුහාමුදුර අපට දේශනා කරනවා සැපේ ටිකෙන් ටික වැඩි වෙන දේවල් ටිකුත් මේ ලෝකේ තියෙනවා. අන්න ඒ පැත්තට තමයි මේ ගාථාවෙන් අපට විස්තර කරන්නේ. පළවෙනි අනුශාසනාව තමයි සුඛං යාව ජරා සීලං. මහලු වෙනකම්ම සීලය කියන එක සැපය පිණිස හේතු වෙනවා. සීලය කියන්නේ මොකද්ද? තමන්ගේ කය වචන දෙකේ සංවරය. තමන් කය ශාරීරිකව කටයුතු කරනකොට තමන්ගේ ළඟ යම් කිසි විනයක්, ශික්ෂණයක්, ඩිසිප්ලින් එකක් තියෙන්න ඕන. ඒ වගේම වචන කතා කරනකොට ඒ වචන කතා කරාට පස්සේ තමන්ටම හිතට පීඩාවක් ඇති නොවන විදියට තමන් වචන කතා කරන්න ඕන. සමහර දේවල් කතා කරාට පස්සේ ඇතැම් විට අනිත්‍ය අපට දෝෂ ආරෝපණය කරන්නේ අපටම හිතෙනවා අනේක නොකී හිටියනම් හොඳයි කියලා. අනිත්‍ය ඇතැම් විට බුද්ධිමත් අය නිසා මෙහෙ මොකොත් කියන්නේ නැහැ කිව්වට ඕන දෙයක් කියනකම් අහන් ඉන්නවා. ලංකාවේ නම් එකට එක කියනවා ඇතැම් විට. මෙහෙදී ඇතැම් විට එහෙම කියන්නේ නැහැ, නිශ්ශබ්ද වෙන ඇතැම් විට අහක බලා ගන්නවා. නමුත් වෙනුතුනේ තමන්ගේ හිතට ඒක පීඩාවක් වෙනවා අනාගතේ. තමන්ගේ කියපු දේ හොඳ නැහැ නොකී හිටියනම් හොඳයි කියලා. ඒ නිසා පින්නතුනි තමන්ගේ කය වචන දෙකේ සංවරයෙන් තමන් ඉන්නවා නම් ඉන්න ප්‍රමාණයට පින්නතුනි තමන්ගේ අතින් සිදුවන වැරදි අඩු පාඩුකම් අඩුයි. අනිත් කෙනෙකුට තමන්ට දෝෂ ආරෝපණය කරන්න බෑ. ඒ වගේම තමන්ටම තමන්ගේ ජීවිතය ගැන හිතනකොට තමන්ට ලොකු සතුටක්. ඇතැම් විට එකපාරම අපිට සම්පූර්ණම සිල්වත් වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ ළඟ තියෙන අඩු පාඩුකම් දවසින් දවස තමන් අඩු කරගන්නට ඕන. ඒක තමයි පින්නතුනි සාර්ථක ජීවිතයක් කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේගේ කාලේ වුණත් හිටිය සමහර අයගේ අතින් බරපතල වැරදි වුණා. නමුත් බුදුහාරගේ දහම ඇහුවට පස්සේ උන්වහන්සේගේ දහම තුළින් ටිකින් ටික එයාගේ ජීවිතවල ලොකු වෙනසක් වුණා. එයා ජීවිතේ දියුණු කරගත්ත, හොඳ පැත්තට වෙනස් කරගත්තා. ඒ නිසා අපේ ජීවිතයේ අඩුපාඩු සිදු වෙලා තියෙනට පුළුවන්. නමුත් අපේ සාර්ථකත්වයේ කියලා කියන අපේ දක්ෂතාවයේ කියලා කියන්නේ ඒවා තේරුම් අරගෙන ටිකින් ටික එන්න එන්නම තමන්ගේ චරිතයේ හොඳ ගතිගුණ වැඩි වෙන්නට ඕන. තමන්ගේ ළඟ තියෙන අඩුපාඩුකම් එන්න එන්නම අඩු වෙන්නට ඕන. එහෙම වුණොත් අන්න ඒක තමන්ට සතුට පිණිස හේතු වෙනවා, තමන්ට සැපේ පිණිස හේතු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊළඟ කාරණය තමයි ශ්‍රද්ධාව. සුඛා සද්ධා පතිට්ඨිතා. සීල ශ්‍රද්ධාවේ පිහිටීම සැපේ පිණිස හේතු වෙනවා කියලා. ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද පින්නතුනේ? බුදුහාමුදුරන්ගේ සම්බුද්ධත්වයේ පිළිබඳව තියෙන විශ්වාසය. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ පිළිබඳව තියෙන විශ්වාසය. ඒ වගේම බුදුහාමුදුරුවෝ සරණ ගිය ශ්‍රාවක සංඝරත්නය පිළිබඳව තියෙන විශ්වාසයේ ප්‍රසාදය. මේක පින්නතුනේ නිකන් ඇතිවෙන දෙයක් නෙවෙයි. මේක ඇති වෙන්නේ බණ අහපු ප්‍රමාණයට. බණ අහන්න අහන්න අපට තේරෙන බුදුහාමුදුරුවෝ කොයිතරම් අවබෝධයකින්ද මේ ලෝකෙට ධර්ම දේශනා කළේ කියලා. ඒ දහම නොහනසන කන් ඇතැමිට අපට ශ්‍රද්ධාව තියෙන පුළුවන්. ඒ ශ්‍රද්ධාව ඇතැමිට හරි අපි අම්මා තාත්තා හුරු කරපු ශ්‍රද්ධාව. පොඩි කාලේ ඉඳන් ඉතින් අම්මා තාත්තා අපිට පුළුවන් එක දවස් ඉඳලා මාධ්‍ය එකතු කරලා වැඳලා ආමඳුරන්ට ගරු සැලකිලි දක්වලා දාන දීලා ඒ ආභාෂය තමයි අපේ බොහෝ විට තියෙන්නේ. නමුත් පින්නතුනේ ඊට වඩා ඉහළ ශ්‍රද්ධාවක් කර අපි යන්නට ඕන. ඒ අවබෝධය කරා යන්නේ ධර්ම ශ්‍රවණය කිරීමත් එක්ක. ඒ නිසා දැන් මෙහෙදී ඇත්තෙම පින්නතුනේ අලුතෙන් දහමට එන අය හුඟා බණ දහම අහනවා. ඊයගේ ලොකු කුතුහලයක් තියෙනවා. මේ දහමේ තියෙන ඉතාම ගැඹුරු වැදගත්ම කාරණා මොනවද කියලා විශාල පරිශ්‍රමයකින් අධ්‍යයනය කරන උත්සාහයක් තියෙනවා. නමුත් පින්සනේ අවාසනාවකට උපතින් බෞද්ධ වෙච්ච අපේ ලක්ෂණය මොකද්ද? අපේ පින්නතුනේ දහම හොයාගෙන යන ගතිය. දහමේ තියෙන ඉතාම වටිනා කාරණා අධ්‍යයනය කිරීමට ඇසීමට දරන උත්සාහය අපේ හුඟක් අඩුයි. මොකද අපි හිතාගෙන ඉන්නවා අපි උපතින් බෞද්ධ වෙච්ච නිසා අපි හුඟා බණ දහම් දන්නවා කියලා. ඇතැම් විට අපි පන්සලක් ළඟ ඉන්නේ නිතර හාමුදුරුවෝ පේනවා, නිතර බණ පොත්පත් පේනවා, නිතර ගුවන්විදුලි රූපහානිය බණ ප්‍රචාර වෙනවා ඇහෙනවා පේනවා. ඒ නිසා අපි හිතන් ඉන්නේ අපි හුඟක් දහම් දන්නවා කියලා. නමුත් පින්නතුනි බණ ඇහුනට බණ ඔළුවට යන්නේ නැහැ. එහෙම ඇහෙනවයි අහනවයි කියන දෙකක්. ඇහෙනවයි අහනවයි කියන දෙකක්. ඇහෙනවා කියන්නේ ඉබේම ඇහෙන එක. ඔහේ යන්නේ නැක මං ඇහෙනවා. අහනවා කියන්නේ එහෙම නෙවෙයි. බොහොම අවධානයෙන්. ඇත්තටම මේ ධහම තුල තියෙන්නේ මොකද්ද කියන එක හරියේ අවධානයෙන් අපි අහන්නට ඕන. මේ ධහම තුල පින්නතුනි ලෝකයේ වෙන කිසිම කෙනෙක් දේශනා නොකරපු ඉතාම ගැඹුරු කාරණා ටිකක් මේ ධහම නාමයෙන් මේ තුල තියෙනවා. අපි ඒ කරුණු හැකි පමණින් අද විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ කියන කාරණා අහන්නට. ඒ කරුණු අහපු තරමට පින්නතුනි අපේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. බුදුහාඳුර කෙරේ තියෙන ප්‍රසාදය, ධර්මයේ කෙරේ තියෙන ප්‍රසාදය, මේ ධර්මයේ සරණ ගිය සංඝයා කෙරේ තියෙන ප්‍රසාදය එන්න එන්නම අපේ දිනු වෙනවා. පින්නතුනි එහෙම දිනු වෙනකොට මොකද්ද අපේ ජීවිතවල ඇති වෙන වෙනස? කොහොමද සතුට වැඩි වෙන්නේ? එතකොට පින්නතුනි අපට දවසට වැඩි වාර ගණක් හිතෙන මොකක් පිළිබඳවද? දවසට වැඩි වාර ගණක් හිතෙන බුදුහාඳුර ගැන. දවසට වැඩි වාර ගණක් හිතෙන ධර්මය ගැන. දවසට වැඩි වාර ගණක් හිතෙන්නේ සංඝ රත්නය ගැන. මේ ධහම පිළිපදපු ආර්යයන් වහන්සේලා ගැන තමයි අපට වැඩි වේලාවක් දවසට හිතෙන්නේ. දැන් අපිට දවසට වැඩිපුර වාර ගණක් හිතෙන මොනවද? දැන් තමන්ගේ රැකියාව ගැන වෙන්න පුළුවන්, දරුවෝ ගැන වෙන්න පුළුවන්. ඒව හිතනකොට පින්නතුන ඇතැඹෙට හිත කලකිරෙන දවස් තමයි අපට හිතෙන්නේ. දැන් ලංකාවේම ඉන්නවනම් වැඩිපුරම දේශපාලන ගැන තමයි හිතෙන්නේ. ඒ පිරිච්ච දේශපාලඥයන් ගැන තමයි අපි දවසට වැඩි වාර ගණක් හිතන්නේ. පින්නතුනේ කොච්චර මානසිකව අපි පිරිහිනවද ඒත් එක්ක. ඒ නිසා පින්නතුනේ මේ ධහමට එන්න එන ලක්ෂණීය තමයි එයාගේ ලෝකය තමයි මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ. මේත් එක්ක තමයි යා අවදි වෙලින වෙලාවෙ විතරක් නෙවෙයි. එයාට නින්දට ගියාට පස්සෙත් පේන්නේ මේ වගේ හිණ. පන්සල් වල දන් දෙන ඒවා, දිය ඇලි ළඟ තියෙන ආරණ්‍ය භාවනා කරන අය, ස්වාමින් වහන්සේලා සිල් ගන්න අය, මේව තමයි යාට සිහිනෙදිත් පේන්නේ. පින්නතුනි සිහිනය කියලා කියන්නේ හිතන්න එපා අමුතු දෙයක් කියලා. සිහිනයත් අපේ ජීවිතයේ යථාර්ථය. දැන් අපි මේ ගත ගන්න එකත් පින්නතුනි සිහිනියත් එක ලොකු වෙනසක් නැහැ. ඒ නිසා සිහිනෙදි පේන්නේ අපේ යටිහිතේ තියෙන දේවල් ටික. සිහින වෙලාවේ තමයි පින්නතුනි ඇත්තටම ජීවිතය කියලා කියන බලන් ගියාම. මොකද ඒ වෙලාවට තමයි ජීවිතයේ හොඳ නියම ටික තමන් කවුද, නියම කෙනෙක්ද කියලා පේන්නේ සිහින වෙලාවේදී. එතකොට තමයි තමන් මේ ඉන්ද්‍රියන් ගැලින් ගන්න අරමුණු නිරුද්ධ වෙලා මනසේ නියම ස්වභාවය ප්‍රකට වෙනවා. කවුරු හරි කමනාපණන් ඔන්න රෑ ගහ ගන්න හිනේ. ඇතැම් විට ඉන්න තැනට පයින් ගහන සමහර අය දොරට ගහනවා, ළඟම තියෙන අල්මාරියට වැදෙනවා සමහර විට. පින්නතින අර අමනාපකම් යටිහිතේ ඔක්කොම තැම්පත් වෙලා තියෙනවා. ඒව ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන් නිතර පින්දහම් කරන කෙනෙක් නම්, අනිත්‍යයට උදව් උපකාර කරන කෙනෙක් නම්, ඊටාම ලස්සන සීන අරකට එක මනස ඒ විදිහට සකස් වෙලා හීනේ දේව තමයි පේන්නේ. අනිත්‍යයට උදව් උපකාර කරන ඒවා, අනිත්‍යයට පිහිට වෙන ඒවා, අනිත්‍යයට එක සතුටෙන් ඉන්න ඒවා, හොඳ පින්කම් කරන ඒවා, ඒව තමයි මනසත් එක්ක පේන්නේ. ඒ නිසා පින්නතුනේ ශ්‍රද්ධාව වැඩි වෙන ලක්ෂණය තමයි එයාට නිතරම මේ තෙරුවන යාට නිතර සිහිපත් වෙන ගන්නවා. නිතරම හිතේ සතුට වැඩි වෙන දේවල් තමයි වැඩිපුරම යාට මතක් වෙන්නේ. දැන් පින්නතුනේ අපි දන්නවනේ අපට ඉතාම ආදරයෙන් ගන්න අපේ ඥාතියෙක් හරි අපේ ළඟම හිතවත් කෙනෙක් හරි අපට හුඟක් උදව් කරපු, හුඟක් අවංක, හුඟක් ගතිගුණ හොඳ කෙනෙක් ඉන්නවනම් අපට ඒ කෙනා අපේ ගෙදරට එනකොට අපට හිතට ලොකු සතුටක් නේද? ඒ කෙනා දුරකථන පණිවිඩයක් දුන්නොත්, කතා කරුවොත් අපි එකපාරම ටෙලිෆෝන් එක ගන්නව නේද? සමහර අයගේ ටෙලිෆෝන් කෝල් එකක් අපි උස්සන්නේත් නැහනේ. ඔව්. නමුත් අපට මෙහෙම හුඟක් උදව් කරපු, හුඟක් අවංක, හුඟක් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් ඉන්නවනම් අපි යාට හුඟක් කැමතියි. යා දුර හිටියක් කැමතියි යාට අපි. ඒ විතරක් නෙවෙයි, යා හීනෙන් දැක්කත් අපි කැමතියි යාටනේ. අපි යා හීනෙන් දකින්න සතුටුයි අපි. ඇයි ඒකට හේතුව? යාගේ තියෙන හොඳ ගතිගුණ නිසා. යාගේ තියෙන අවංක භාවය නිසා. යාතැමිට යාපට හුඟක් පිහිට වෙච්ච නිසා. අන්න ඒ වගේම තමයි පිනතුනි. තමන්ට ජීවිතේහි වඩාම වටිනාම දේ බවට පත් වෙනවා. තමන් දහමින් පෝෂණය වෙන්න, පෝෂණය වෙන්න ශ්‍රද්ධාව වැඩි වෙන, ශ්‍රද්ධාව වැඩි වෙන්න තමන් බුදුහාඳුරු ගැන සිතන වාර ගන්න වැඩි වෙනවා. ධර්මය ගැන හිතන වාර ගන්න වැඩි වෙනවා. සංඝයා ගැන හිතන වාර ගන්න වැඩි වෙනවා. පින්නතුනි මේ මානසිකත්වයෙන් හිටියයි තමයි ශ්‍රද්ධාවන්තය තමයි ශාසනයට අපරිමිත සේවයක් කළේ. මේ පින්නතුන් දන්නවා සමහර කලා ශිල්පීන් ඒ කලා කුසලතාවෙන් මුළු ජීවිත කාලයම තමන් කලේ පිළිමා නිර්මාණය කරන එක, ප්‍රතිමා නිර්මාණය කරන එක. සමහර අය ඇතැමිට තමන්ගේ දරුවෙක් ශාසනෙ පූජා කරන්න ඕන කියලා ඇතැමිට දරුවෝ හැදුව සමහර අය. සමහර අය තමන්ගේ ගෙදර තියෙන දේවල් පුළුවන් මට්ටමින් ශාසනෙ වෙනුවෙන් පූජා කළා මේ ශ්‍රද්ධාව නිසා. ඒ නිසා තමයි පින්නතුනි මේ ශාසනෙ මෙතෙක් කලක් තිබුණේ. විශේෂයෙන්ම අපේ ලාංකික මව්වරු මේ ශ්‍රද්ධාව නිසාම පින්නතුනි. දරුවෝ හදනකොට බලාපොරොත්තුවක් තියෙන එක එක්කෙනෙක් කොහොම හරි ශාසනෙට පූජා කරන්න කියලා. ඒ නිසා මැතැමිට තමන්ට ඉන්න ලැබෙන දරුවන්ගෙන් හොඳම, කීකරුම, ලස්සනම, ඉගෙන ගන්න දක්ෂ, බුද්ධිමත්, පින්නවත්ම දරුවා ශාසනෙට පූජා කළා. මේ ශ්‍රද්ධාව නිසාම. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, තමන්ගේ ගෙදර වත්තේ ගෙදර ගහක ගෙඩියක් හැදෙනවා නම් ඒ ගෙදර ගහේ ගෙඩියෙන් ඇතැමිට ඉස්සෙල්ලාම ගෙඩියෙන් ටිකක් බුද්ධ පූජාවට තියනවා. ඇතැමිට දානෙකට පූජා කරනවා. ගෙදර තමන් හදන දානෙ ටිකෙන් කෑම ටිකෙන් හැමදාම බුද්ධ පූජාව තියනවා. නැත්තම් අඩු ගන්න පැන් වීදුරුවක් හරි දවසට පූජා කරනවා. සමහර අය පින්නතුන් හිතනවා බුද්ධ පූජා එක දවසක් තිබ්බොත් හැමදාම තියන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ පින්නතුනි. තමන්ට පුළුවන් දවසක් තියන්න. ඊළඟ දවසේ බැරුණා කියලා ගැටලුවක් නැහැ. තමන් තියපු මට්ටමට තමන්ට ඒකේ අනිසංස ලැබෙනවා. එනසා පින්නතුනි මේත් එක ඉන්නකොට දැන් මේ කියන්නේ සුඛා සද්ධා පටිච්චිතා කියලා ශ්‍රද්ධාව මත පිහිටීම තමන්ට සැපේ පිණිස හේතු වෙන දෙයක්. තමන්ගේ මානසික සුවය වැඩි වෙන දෙයක් හැටියට සඳහන් කළා. එතකොට සිල්වත් ජීවිතයක් ගත කිරීම මහලු වෙන කම සැපේ ගෙන දෙන දෙයක්. ශ්‍රද්ධාවේ පිහිටීම සැපේ පිණිස හේතු වෙන දෙයක්. එනිසා ශ්‍රද්ධාව වැඩි වෙන නම් ධර්ම දේශනා අහන්නට ඕන. ධර්ම දේශනා නාමයෙන් විවිධ දේශනා වර්තමානයේ තියෙනවා. නමුත් තමන් දක්ෂ වෙන්නට ඕන සැබෑ ධර්මය මොකද්ද කියලා. බුදුහාඳුරෝ සුවිශේෂ වශයෙන් ලෝකෙට දේශනා කරපු ධර්ම කාරණා මොකද්ද කියලා, කොයි ධර්ම දේශනාවෙන් දහන ලැබෙන්නේ කියලා තමන් දක්ෂ වෙන්නට ඕන. ඒක මන දහම අහන්නට අහන්නට දහමෙන් ඉදිරියට යන්න යන තමන්ට අහු වෙනවා ඒ ටික. තමන්ටම තේරෙනවා නියම දහම මොකද්ද කියලා. එනිසා තමනුත් දිනපතාම මේ දහම තුල ඉදිරියට යන්නට ඕන. යන්න යන්න තමන්ට හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. ලෝකෙම ඉන්න හොඳම කල්යාණ මිත්‍රයන් තමන්ට ආශ්‍රය කරන් ලැබෙනවා. මොකද දැන් ඉන්ටර්නෙට් එක තියෙනවා. වර්තමානයේ අපි හුඟක් වාසනාවන්තයි. අපිට ලෝකයේ තියෙන හොඳම දේවල් ඕනම හොඳ පුද්ගලයෙක් පිළිබඳව අපිට ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන්. ඒකේ දේශනයක් බලන්න පුළුවන්. නම ගන්න විතරයි තියෙන්නේ Google එකේ. යා කරපු දේශනයක්, යාගේ ලිපි ලේඛනයක්, පොතපතක් අපට හොයාගන්න පුළුවන්. එනිසා කෙනෙක් ආශ්‍රය කරනවා කියලා කියන්නේ පින්නතුනි. අපි බොහෝ විට හිතන්නේ කෙනෙක් ආශ්‍රය කරනවා නම් මේ ගෙදරට මෙන්න ඕනේ, යාගේ ළඟම ඉන්න ඕනේ, යාගේ කරට අඳන් ඉන්න ඕනේ කියලා අපි හිතන්නේ ආශ්‍රය කරනවා කියලා. පින්නතුනි ආශ්‍රය කරනවා කියන්නේ ඒක නෙවෙයි. ආශ්‍රය කරනවා කියන්නේ යම් කිසි කෙනෙක්ගේ ළඟ තියෙන ගතිගුණ ටික අසුරු කරනවා කියන එක. යම් කිසි කෙනෙක්ගේ හොඳ චරිත ලක්ෂණ ටිකක් තියෙනවා නම්, ගතිගුණ ටිකක් තියෙනවා නම් ඒක ආශ්‍රය කරන එක තමයි කෙනෙක් ආශ්‍රය කරනවා කියලා කියන්නේ. එතකොට ලෝකේ ඉන්න හොඳම කෙනෙක්ගේ පොතපතක් තියෙනවා නම්, එයාගේ හොඳ අදහස් ලියපු පොතපතක් තියෙනවා නම් ඒ පොත අපි කියවුවොතින්, ඒ කෙනා කරපු දේශනයක් අපි අහුවොතින්, ඒ ಗುಣධම් ටික අපි පිළිපැද්දොතින් කොහොමද අපි ආශ්‍රය කරන කෙනෙක් බවට පත් වෙනවා? ඇතැම් විටියා මේට අවුරුදු 100 ගානකට කලින් මැරිච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්. නමුත් එයත් එක්ක අපි එකට ජීවත් වෙනවා. එක නිවසේ අපි ඇත්තක ඉන්නවා. ඒ නිසා කෙනෙක් ආශ්‍රය කරනවා කියලා කියන්නේ පින්නතුනේ යම් කිසි කෙනෙක්ගේ තියෙන හොඳ ගතිගුණ ටික අපි ආදර්ශයට අරගෙන ඒ ගතිගුණ ටික අපේ ගතිගුණ බවට පත් කරගන්නට ඕන. දැන් අපි බොහෝ විට හොඳ කෙනෙක් හම්බුනොතින්, හොඳ කෙනෙක් ගැන ආරංචි වුණොතින් අපි යාගෙන හුඟක් කතා කරනවානේ. හරිම හොඳ කෙනෙක්, හොඳ ගතිගුණ තියෙන කෙනෙක් කියලා අපි කතා කරනවා. නමුත් පින්නතුනි අපි කී දෙනෙක් නම් උත්සාහ කරනවද ඒ ගතිගුණ ටික මමත් පිළිබඳින්න ඕන කියලා? අපිට බොහෝ විට ඒක අමතක වෙනවානේ. නමුත් පින්නතුනි අපි දක්ෂ නම් අපි එයා ගැන ගුණ කතන කියලා නිකන් ඉන්න විතරක් නෙවෙයි. අපි දක්ෂ වෙන්න ඕන අපිට පුළුවන් මට්ටමින් එයා පිළිපැදපු ගතිගුණ ටික අපේ ජීවිත තුළින් ක්‍රියාත්මක කරන්න. අන්න ඒක තමයි අපි සැබෑ දක්ෂතාවය කියලා කියන්නේ. ඒ නිසා ශ්‍රද්ධාවෙන් දිනුවෙන ධර්ම ශ්‍රමණයෙන් දිනුවෙන තමන් ලෝකේ තියෙන හොඳම දේවල් ටික හොයාගෙන යනවා. ඒ වගේම තමන් කාලෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ටික තමන් ගන්නවා. ඒ වගේම පින්නතුනි තමන්ගේ ළඟ එන්නම ගතිගුණ ටික වැඩි කරගන්නවා තමන්. තමන්ගේ ළඟ ගතිගුණ හොඳ ගතිගුණ වැඩි වෙන තමයි ඊට සමාන ගතිගුණ තියෙන අය තමට හම්බෙන්නේ. ඒ නිසා තමන් පිරිච්ච කෙනෙක් නම් තමන්ට හොඳයි හම්බෙන්නේ, හම්බුණාට හඳුර ගන්නත් බෑ. ඇතැම් විට හිතන්නේ ඒක නම මෝඩ කෙනෙක් කියලා. ඇතැම් විට ගුණධම් නැති කෙනෙක් කියලා හිතෙන්නේ. මොකද තමන්ගේ මට්ටමෙන් තමයි හිතන්නේ තමන්. ඒ නිසා තමන් දක්ෂ වෙන්නට ඕන, තමන්ගේ ළඟත් ගතිගුණ ටික හොඳ වෙන්නට ඕන. හොඳ වෙච්ච තරමට තමයි සංවේදී අනිත්‍යයේ ගතිගුණ ටික තමන්ට සංවේදීව තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. අන්නේ ගතිගුණ අතරින් පිනොතනේ ප්‍රධානම ගතිගුණයක් තමයි, ප්‍රධානම ලක්ෂණයක් තමයි කලගුණ සැලකීම කියන එක, කෘතවේදීත්වය කියන එක, ග්‍රැටිටියුඩ් කියන එක. මෙන්න මේක තමයි පින්නතුනි කෙනෙක්ගේ ළඟ තියෙන ඕන ප්‍රධාන ගතිගුණයේ විදිහට බුදුදහමේ දැක්වෙන්නේ. බුදුහාඳුරන්ගේ වචන වලින් කියනවනම් උන්වහන්සේ දේශනා කරනවා, "කේවලා හේසා භික්ඛවේ සප්පුරුෂ භූමේ යදිදං කතඤ්ඤුතං කතවේදී" කියලා. මේ ලෝකේ යම් තාක් හොඳ ගතිගුණ තියෙනවනම්, යහපත් දේවල් කියලා ලෝක මිනිස්සු අගය කරලා තියෙනවනම්, ඒ සියලුම ගතිගුණ වල පදනම තමයි කලගුණ සැලකීම කියලා. පින්නතුනි හිත බලන්න පොඩ්ඩක්. කලගුණ අපි ජීවිතේ යම් තාක් හොඳ දේවල් කරනවා නම් ඒ ඔක්කොම වගේම පදනම කලගුණ සැලකීම. බලන්න උදාහරණයක් ඇහැට ඔබගේ හැකියාව හොඳට කරනවා නම් මොකද්ද ඒක? ඔබ ගන්න වැටුමට කලගුණ සැලකීම. ඒ වගේම ඔබ ඉන්න ගෙදර පිරිසිදු කරනවා නම් ඒකත් කලගුණ සැලකීම. ඉන්න තැනට කලගුණ සැලකීම. අඩු ගන්න ඔබ ඇඳුම් පැළඳුම් ටික හොදනවා නම්, ඔබේ ශරීරය පිරිසිදු කරනවා නම් ඒකත් කලගුණ සැලකීම. ඔබේ වාහනේ හොදනවා නම් ඒකත් කලගුණ සැලකීම. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ, මේ කලගුණ සැලකීමේ ප්‍රධානම දෙයක් තමයි අපේ අම්මා තාත්තාට සැලකීම. අපිට මේ ලොකු උදව් කරපු අය අතරින් ප්‍රධාන දෙන්නේ තමයි අපේ අම්මා තාත්තා දෙන්න. ඒ නිසා අම්මා තාත්තා දෙන්න ළඟදී එයා ඉන්නකම් උපරිම වශයෙන් සලකන්නට ඕන. මේක තමයි පින්නතුනි තමන්ගේ සාර්ථකත්වයේ යටින් දිවෙන ප්‍රධානම දේ. තමන් කොච්චරනම් මානසික සුවයක් කරා යන කෙනෙක්ද, කොයිතරම්නම් අනාගතයේ සාර්ථකව සතුටෙන් නිරෝගීව වඩා වඩාත්ම සන්තෝෂෙන් ජීවත් වෙන කෙනෙක්ද කියන එක බලන ප්‍රධානම තමන්ටම තමන් ගැන බලන්න පුළුවන්. තමන් කොච්චරනම් තමන්ගේ අම්මා තාත්තා දෙන්නට අවංකව සලකනවද, ඒ වෙනුවෙන් තමන් කොච්චර කැපවීමක් කරනවද, ජීවත් වෙලා ඉන්නව නම් එයාට තමන් ඉදෑතින්ම සලකන්න, මිය ගිහිලා නම් එයා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන්න. මෙන්න මේක ප්‍රධානම දෙයක්. ඒ අතරේ පින්නතුනේ තවත් කළුණ සලකන්න ඕන දෙයක් තියෙන ලෝකේ. දැන් අපි කිව්ව ප්‍රධාන වශයෙන් අපේ අම්මා තාත්තා දෙන්නට සලකන්නට ඕන. ඒ වගේම පින්නතුනේ ලෝකයේ කළුණ සලකන්න ඕන කෙනෙක් ඉන්නව, දෙයක් ඉන්නවා. ඒ මොකද්ද? ඒ තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේට කළුණ සැලකීම. ඇයි එහෙම කියන්නේ? අපේ අම්මා තාත්තා දෙන අපට සලකන්න පටන් ගත්තේ අපි මව් කුසේ පිරිසිදු ගත්තට පස්සේ. එතනින්නම් තමයි සැලකුවේ අම්මා තාත්තා අපට. නමුත් පින්සනේ බුදුහාමුදුරුවෝ කියන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ කියලා කියන අනාගතයේ ලෝකයේ පහළන අප වෙනුවෙන් අතීතයේ කල්ප ගාණක් පෙරම් පුරලා ඇස්සිස් මස්ලේ දන් දීලා විශාල කැපවීමක් කළා මේ ධහම අවබෝධ කරගෙන ලෝකෙට ඉදිරිපත් කරපු කෙනෙක්. ඒ නිසා පින්නතුනි දහමෙන් අපි ඉදිරියට යන්නේ යන්න අපි ලෝකයේ වඩාත්ම කලගුණ සලකන කෙනා බවට පත් වෙන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. ඒ බුදුහාමුදුරන්ට අපි කොහොමද කලගුණ සලකන්නේ? ඒ බුදුහාමුදුරන්ට කොහොමද කලගුණ සලකන්නේ අපි? අපි ධර්මය අහලා අපි ධර්මයේ පිළිපදින්න ඕන. සාමාන්‍යයෙන් අපි බුදුහාමුදුරන්ට බුද්ධ පූජා තියනවා, මල් පූජා කරනවා, අපේ හිතේ සතුට කරන්නේ අපේ කුසලයේ දිනු කරගන්න කරන්නේ. නමුත් ඒව නෙවෙයි අපේ බුදුහාමුදුරුව බලාපොරොත්තුනේ. බුදුහාමුදුරුව අපෙන් බලාපොරොත්තුනේ මේ දහම අහලා හැකිතාක් අපේ ජීවිතවලින් ක්‍රියාත්මක කරන්න මේක. ඒ වගේම බුදුහාමුදුරුව දේශනා කළා ඔබ මේ දහමෙහි අවසාන පුද්ගලයා වන්න එපා කියලා. ඔබේ ජීවිත කාලය තුල මේ දහම වෙනසිලා යන්නට දෙන්න එපා. ඔබත් දහමේ හැසිරෙලා ඔබේ දරුවන්ට, ඔබේ හිතමිතුරන්ට මේ දහම දායාද කරන්න කියලා. අන්න ඒක තමයි අපි බුදුහාඳුරන සලකන විදිය. ඒ නිසා පින්නතුනි දහමෙන් ඉහළට යන්න තමන්ගේ ගුණධම් දිනු වෙන එක තමන්ට ඉතාම වටිනවා. ඒ ගුණධම්ෙන් තමන් දිනු වෙච්ච ප්‍රමාණයට තමයි තමන්ට හොඳ දහමක් ලැබෙන්නේ, හොඳ මිතුරන් ලැබෙන්නේ. නියම විදියට සතුට සඳහා යන මාර්ගය සඳහා තමන්ට මගතොට විවර වෙන්නේ. එතකොට අපි මුලින්ම සඳහන් කළා සැපය සඳහා යන කෙනෙක් නම්, සැපය බලාපොරොත්තු වෙන කෙනෙක් නම් රැකිරක්ෂා කළා දරුවන්ගේ යුතුයකම් කරනා වගේම හැකිතාක් සිල්වත් වෙන්න, හැකිතාක් ශ්‍රද්ධාවන්ත වන්න. ඒ වගේම දේශනා කළා සුඛෝ. ඊළඟට දේශනා කළා ප්‍රඥාවෙන් පඤ්ඤාය ප්‍රඥාව ප්‍රතිලාභය ප්‍රඥාව ලැබීම සැපයක් කියලා. පින්නතුනි ප්‍රඥාව තමයි බුදුදහමෙන් ඉතාම අගය කරන දේ. ප්‍රඥාවන්තව ජීවත් වීම තමයි වටිනාම ජීවිතය කියලා බුදුදහමෙන් කියන්නේ. සාමාන්‍ය පින්නතුනි අපි දැනට ජීවිතය මොකද ප්‍රඥාවන්තව නුවණින් ජීවත් වෙනවා කියලා කියන්නේ. දැන් ලෝකේ අපි කියමු ඉතාම නුවණින් ජීවත් වෙන කෙනෙක් කියලා අපි කියනවනම්. දැන් ඔබ හිතනවා නම් ඔබ ඉතාම ප්‍රඥාවන්තව ජීවත් වෙනවා කියලා. කොහොමද ජීවත් වෙන්නේ ප්‍රඥාවෙන්? ඔබගේ රැකියාව හොඳට කළා කියලා ඔබ ප්‍රඥාවන්ත වෙනවද? ඔබ ඉන්න ශේෂයෙන් පරිශ්‍රණයක් කළා, ඇතැම්මිට අලුත් නිර්මාණයක් ඉදිරිපත් කළා, නැත්නම් අලුත් බෙහෙතක් හොයාගෙන අලුත් දෙයක් ලෝකෙට නිර්මාණය කළා, ඒකනොත් යම් කිසි විදියක ප්‍රඥාවන්තව ජීවත් වෙනවා කියලා ලෝකෙ පිළිගන්නවා. ඒකත් හොඳ දෙයක්. එහෙම මිනිස්සු ලෝකෙ කරන්නේ නිසා තමයි අද අපි පහසුවෙන් ජීවත් වෙන්නේ. ඒවත් අපි කරන්න ඕන. ඒ වගේම අපි හොඳට අපේ දරුවට එකට උගන්වලා ලෝකෙ ඉහළම විශ්වවිද්‍යාලවල උගන්වලා ඉහළම විශ්වවිද්‍යාලයක මහාචාර්ය කෙනෙක් කළොත් සමහරට අපිට හිතෙනවා අපි හුඟා බුද්ධිමත් අපේ ජීවිත ගත කළා කියලා. ඇතැම්මිට අපට හිතෙනවා අපි හුඟා ඉහළ රැකියාවක් කළා, හොඳම ලස්සන ගයක් හදලා, හොඳම හොඳට පහසුවෙන් යන්න පුළුවන් ඉදේ වාහනයක් අරගෙන අපි හිටියොත් අපි හිතෙනවා අපි හුඟා සාර්ථකයි කියලා. අපි හුඟා ප්‍රඥාවන්තයි කියලා. ඒවත් පිනුතුන වටිනා දේවල් ඒවා කරන්න ඕනේ, ඒවා කරන්න එපා කියනෝ නෙවෙයි මේ. ඒවා දැනටත් වඩා හොඳට අපි කරන්න ඕන. දහම දැනගන්න දැනගන්න දැනටත් වඩා හොඳට අපි කරනවා ඒවා. ඒවා නොකරන්නේ නැහැ. නමුත් පිනුතුන බුදුදහමේ හැටියට මොකද්ද ප්‍රඥාවන්ත ජීවිතය කියලා කියන්නේ? වඩාත්ම නුවණින්, වඩාත්ම නිවැරදි විදියට, වඩාත්ම ජීවිතෙන් අර්ථ සම්පන්න විදියට ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද බුදුදහමේ විදියට? තිනොතන බුදුදහමේ කියන විදිහට ප්‍රඥාව තමයි වැදගත්ම දේ. පඤ්ඤා නරාණං රතණං කියලා කියනවා. මිනිස්සෙකුට තියෙන වටිනේ වටිනාම රත්නේ මණික තමයි, දියමන්තිය තමයි ප්‍රඥාව කියලා කියනවා. පඤ්ඤාය පරිසුද්ධතිය කියලා කියනවා. ප්‍රඥාවෙන් තමයි පිරිසුදුකම ඇති කළ දෙන්නේ, මානසික පිරිසුදුකම ඇති කළ දෙන්නේ. ඒ වගේම ප්‍රඥාවෙන් තමයි මේ සසර කතරින් සසර දුකෙන් එතර වෙන්නේ කියලා. මොකන්ද බුදුදහමේ කියන ප්‍රඥාව? බුදුදහමෙන් කියන ප්‍රඥාව පිනතුනේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි කර්මය පිළිබඳව තියෙන අවබෝධය. ප්‍රඥාගේ පළවෙනි ප්‍රවේදය තමයි මොකද්ද? කර්මය, අපි කරන කුසල අකුසල කර්ම ශක්තියේ ස්වභාවය, ඒ ස්වභාවය තේරුම් ගැනීම. අපේ හිත මුල් වෙලා හිත අපිරිසිදු යමක් කළොතින් ඒකෙන් තමයි දුක් විපාක ලැබෙනවා. ඒ වගේම හිත අපිරිසිදු යමක් කළොතින් දුක් විපාක ලැබෙනවා වගේම හිත පිරිසිදු යමක් කළොතින් තමන්ට ඒකේ සැප විපාක ලැබෙනවා. මෙන්න මේක තමයි තමන්ට ප්‍රඥාවෙන් ලැබෙන පළවෙනි පියවර, පළවෙනි අවබෝධය. සම්පූර්ණ අවබෝධය නෙවෙයි, තව පියවරක් දෙවෙනිට තියෙනවා. මූලික අවබෝධය තමයි අපේ පිටුපස්සේ කර්මය කියලා දෙයක් තියෙනවා කියන අවබෝධය. ඒක තේරුම් ගත්ත ගමන් පින්නතුනේ තමන්ට ජීවිතේ ලොකු සතුටක් ඇති වෙනවා. ඇයි තමන් මේ අද ලබලා තියෙන පහසුකම් ටික, තමන්ගේ රූප සම්පන්නිය, බුද්ධිය, මේ ඔක්කොම ටික ලැබුවේ පිනතුනේ නිකන් නෙවෙයි. මේ පිටුපස්සේ අතීතයේ කරපු මහා පින්කම් ටික ආනිසංශයක් තියෙනවා. හිතන්නේ අප මේවා තමන්ගේ උත්සාහයෙන් ලැබුණ විතරක් කියලා. සාමාන්‍ය දෙයකට නෙවෙයි පිනතුනේ, තමන්ගේ කෙස් ගහක් අරගෙන බලන්න, කෙස් ගහ ගලවලා හරි අතේ තියලා බලන්න නිකන්. ওই කෙස් ගහ ලැබුණේ කොහොමද? නිකන්ද? ඔයි කෙස් ගහව විදියට ලැබෙන පින්නතුනේ හිතන්නේපා නිකන් කියලා. උපතෙන් අම්මගේ කුසේ පිරිසිඳගෙන ওই ටිකෙන් ලැබුණ විතරක් නෙවෙයි. ওই කෙස් ගහ ලැබෙන්නේ නැත්නම් අපිට කල්ප 100 ගානක කර්ම ශක්තියෙන් ටිකක් ওই එක කෙස් ගහේ තියෙනවා නිකන් නෙවෙයි. කර්ම ශක්තිය වෙනස් වුණා නම් ওই කෙස් ගහ නෙවෙයි ඔබට ලැබෙන්නේ. ඇතැම් විට සතෙකුගේ පිහාටුවක් වෙන තිබුණා. ඒ නිසා කෙස් ගහ නියපොත්ත කියන මේ සුළු දෙයට පවා පින්නතුනේ අපේ සසර ඉතාම දිග කාලයක පටන් පුරුදු පුහුණු කරපු කුසල කර්ම ශක්තියක බලය මෙතන තියෙනවා නිකන් නෙවෙයි. එහෙනම් අනිත් දේවල් ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඒ නිසා පින්නතුනි කර්මය ගැන අවබෝධයක් එන එකම තමන්ට ලැබෙන තමට ලොකු සතුටක් ඇති වෙනවා. අනිත් අය ලෝකේ සමහර අය පින්නතුනි ඇතැම් විට ඉතාම දුෂ්කර රටවල ඉපදෙලා ඉන්නවා. සමහර අය උපතේ පටන්ම යුද්ධ තියෙන රටවල ඉපදෙන්නේ. ඉපදෙන්නේ යුද්ධ තිබෙද්දි, ජීවත් වෙන්නේ යුද්ධ තිබෙද්දි, මැරෙන්නේ යුද්ධ තිබෙද්දි. සමහර අයට මේ වගේ පහසුකම් නැහැ, බොහොම දුෂ්කර ඉපදෙන්නේ. සමහර අය උපතින්ම අංග විකලයි. උපතින් මැස් දෙක පේන්නේ නැහැ. උපතින්ම සමහර අය බිහිරි. උපතින් මැතැමිට අම්ම තාත්තා දෙන්න නැති වෙලා. ඇතැමිට යාට මතකෙ තියෙන යා යම් කිසි අනාථ නිවාසක හිටිය කාලේ ඉඳන් මතකෙ තියෙන. පින්නතුණින් මේ මාර්ග ටික ඔක්කොම වැලකිලා අපි මේ තරම් දුර ආවේ පින්නතුණින් නිකන් නෙවෙයි. තමන්ගේ උත්සාහය විතරක් නෙවෙයි. තමන් අතීතයේ කරපු මහා පින කානිසංසය තමයි තමන් මේ තත්ත්වයට කරා ආවේ කියන එක තමන්ට අවබෝධයක් ලැබෙනවා මේත් එක. ඒත් එක පින්නතුණි ලොකු සතුටක් ඇති වෙනවා. ලෝකේ ඉන්න අනිත් යාතුරින් තමන් කොච්චර වාසනාවන්ත කෙනෙක්ද කියලා තමන්ට ලොකු සතුටක් ඇති වෙනවා. දැන් අපට හිතෙන්නේ අනේ අරක නෑ මේක නෑ අරක කරගන්න බැරි වුණා මේක කරගන්න බැරි වුණා. දැන් නිතරම අපට හිතෙන්නේ බැරි වෙච්ච දේවල් ටිකනේ. නමුත් පින්නතුනි මේ ධහම තේරුම් ගත්තට පස්සේ අපට හිතෙනවා කොච්චර දේවල් ටිකක් ලැබිලාද කියලා ජීවිතේ. පින්නතුනි මනුස්ස ලෝකයේ මිනිස්සුන් ජීවත් වෙන්නේ කෝටි 700යි බිලියන 7යි. නමුත් පින්නතුනි ඔබ දන්නවද එක ගෙදර වත්තක සත්තු කොච්චර ජීවත් වෙනවද කියලා? අධ්‍යයනය කරෝතින් පින්නතුනි මේ ලෝකෙමෙන මිනිසුන්ට වඩා එක ගෙදර ඉඩමක සතු ජීවත් වෙනවා අපට පේන මට්ටමින්. ඊටාම සියුම් විදියට පරිශන කරෝතින් ඒ විතරක් නේ අපට නොපෙන සත්‍යම් කොච්චරද ඔබ දන්නවද? ඊටත් වඩා සතු ජීවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි ඔබ දන්නවද එක කෙනෙක්ගේ ශරීරයක් ආශ්‍රය කරගෙන කොච්චර සතු ජීවත් වෙනවද කියලා? අපට හිතෙන්නේ තමන් විතරයි කියලා නේ. තමන්ගේ ශරීරය අසුරු කරගෙන පින්නතුනි දැන් අලුතෙන් සොයාගෙන තියෙනවා ලෝකේ ජීවත් වෙන මිනිසුන්ට වඩා ජනගහනයක් එක පුද්ගලයාගේ ශරීරය ආශ්‍රිතව ඉන්නවා කියලා. බුදුදහමෙත් මේ කරුණ කියලා තියෙනවා. නමුත් බොහෝ දෙනෙක් පිළිගත්තේ නැහැ. නමුත් වර්තමානයේ මේක පිළිගන්නවා. පින්නතුනි, එහෙම ලෝක සත්‍යයන් ඉන්න ස්වභාවයක් ලෝකේ තිබිද්දී මිනිස්යන් කියන්නේ ඊටම ටික දෙනයි. ඒ මිනිස්යන් අතරිනුත් පින්නතුනි පරිපූර්ණ මනුසාත්ම භාව ලැබුණේ ඊටම ටිකයි. ඒ අතුරුනෝ දහමක් අහන්නට පරිසරයක ජීවත් වෙන ලැබුණේ ඉතාම සීමිත ප්‍රමාණයක්. ඒ නිසා මේ දේවල් ගැන හිතනකොට පින්නතුනි මේ කර්මය අවබෝධය එනකොට පින්නතුනි අපට ජීවිතේ ලොකු සතුටක් ඇති වෙනවා. ඒ නිසා මේ අවබෝධය සමගම අපි දන්නවා අද තමන් මේ ජීවිත ටික ගත කලේ අතීතයේ තමන් අකුසල් වලින් වැළකීච්ච නිසා. ඒ නිසා හැකිතාක් දුරට තව දුරටත් තමන්ගේ සිතින් කයින් වචනෙන් වෙන අකුසල් වලින් හැකිතාක් දුරට දුරස් වෙන්න ඕන කියන ලොකු උනන්දුවක් ඇති වෙනවා. මොකද තමන් කැමති නෑ තමන් දුක් විඳින්න. ඒ නිසා හිත පිරිසුදු කරගෙන සිත කය වචනෙන් දේවල් කළා තමන් දුක් විඳින්න කැමති නෑ. ඒ නිසා තමන් සතුට බලාපොරොත්තු වෙන කෙනෙක් හැටියට සබ්බ පාපසකරණ කියපු විදියට හැකිතාක් දුරට අකුසල දහමලින් මිදෙන ජීවිතේ. අකුසල දහමලින් මිදෙන විතරක් නෙවෙයි කුසල සුප සම්බදා කියපු ආකාරයට හිත පිරිසිදුව තියාගෙන නිතරම කුසල දහම් වැඩිපුර ජීවිතය කරනවා. දාන සීල භාවනා වශයෙන් කරන්න පුළුවන් උපරිම පින් දහම් තමන් ජීවිතේ පුරාම කරනවා. තමන්ගේ ගෙදර වැඩිහිටි අම තාත්තා ඉන්නවනම් තමන්ගේ අසරණ වෙච්ච දරුවෝ ඉන්නවනම් ඒයට සලකන මට්ටමේ ඉඳලා කරන්න පුළුවන් හැම කුසල දහමක්ම තමන් ජීවිතේ පුරාම කරනවා. හැමදාම නිින්දට යනකොට තමන් බලනවා තමන් අද කරපු පින් දහම් මොනවද කියලා. පින් උසිනි දන් දෙන එක විතරක් නෙවෙයි සීලේ පින. ඒ විතරක් නෙවෙයි ඉහෙළම පින තමයි තමන්ගේ කුසලය, තමන්ගේ පර්සනලිටිය, තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඉහෙළටම දිනු වෙන සාර්ථකම, වේගවත්ම, ඉතාම වැදගත්ම ක්‍රමය තමයි භාවනාව. ඒ නිසා මෛත්‍රී භාවනාවෙන් දැන් ටිකෙන් ටික තමන් හුරු වෙනවා තමන්ගේ හිත නිතරම කුසල අරමුණ කරඳවා ගන්න. එහෙම ඉන්නකොට පින්නොතුනේ අනිත්‍ය බණින දේවල් අනිත්‍යක අඩුපාඩුකම් තමන්ගේ හිතරෙන්නේ. තමන්ගේ හිතේ නිතරම කුසලයක් එක තමන් ඉන්නේ ලොකු පහනක් දැල්වාගෙන ඉන්නේ අභ්‍යන්තරේ. ඒ පහන නැති වුණොත් මොකද වෙන්නේ? අනිත් කෙනෙක් පොඩ්ඩක් නොසලකා හැරියත් තමන්ගේ හිතට රිදෙනවා. අනිත් කෙනෙක් කෑම එකක් නොදුන්නත් කෑම එක පරක් වුණත් වතුර එකක් නොදී හිටියත් hina නොවුනත් තමන්ට දුකයි. තමන්ගේ හිතට වේදනාවක් ඒක. නමුත් පින්නතුනි මේ කුසලයේ වැඩි වෙන්න අනිත් අය නොසලකා ඉන්න තරමට සතුටුයි. ඈ අනිත් අය නොසලකා නොසලකීම තමයි ලොකුම සැලකිල්ල බවටපත් වෙනවා අයියේ. අනිත් අය කතා නොකර රහක බලන් හිටිය තරමට ඒ මොහොතේ තමන් හිතේ කුසලයක් වඩනවා භාවනා කරන වෙලාවයි. ඒ නිසා දැන් අපට නිතරම අනිත් අය කතා කරන්න ඕන, සලකන්න ඕන, පිළිගන්න ඕන ඒ දේවල් ටික දැන් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඇයි ඒ තමන්ගේ ඇතුලේ තමන් අඩුවේ ඒකේ අඩුවක් මේ තියෙන්නේ. දැන් පින්නතුනි ගෙදරක සීනි පිරීලා තියෙනවා නම් අපි සීනි ගේන කඩේ යනවද? සීනි ගේන කඩේ යන්න ඕනේ නැහැ ගෙදර සීනි හොඳට තියෙනවා නම්. අන්න ඒ වගේ පින්නතුනි තමන්ගේ අභ්‍යන්තරයේ සතුට ලැබෙන ක්‍රමයේ තියෙනවා නම් තමන්ට බාහිර කෙනාගෙන් නෙවෙයි සතුට එන්නේ. ඒකෙන් කියන්නේ බාහිර අනිත්‍යයට සලකන්නේ නැහැ කියලා යුතුයකණ්ඩික කරනවා. අනිත් කෙනා වෙනුවෙන් උපරිම යහපත කරනවා, යමගේ යුතුයකණ්ඩික කරනවා. නමුත් සතුට බාහිරින් යා බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙනෙකුට උදව්වක් කළා, එයා නැවත ප්‍රතිඋපකාර කරන්න ඕන, එයා නැවත තමන්ට ගුණ කියන්න ඕන කියලා එහෙම බලාපොරොත්තුවක් මෙයාගේ නැහැ. මොකද යාට කරනකොට මෙයාගේ මානසික සතුට ඇවිල්ලා, එයා අභ්‍යන්තර සතුටකින් මේක කළේ. අනිත්‍ය ප්‍රශංසා කරන්න ඕන නැහැ යාට. එයාගේ ඊට වඩා සතුටක් මේ අභ්‍යන්තරයේ තියෙනවා. මෙන්න මේ සතුට නැති වෙනකොට තමයි පින්නතුනි අපි බාහිරට සතුට හොයාගෙන යන්නේ. ඒ නිසා තමයි නිතරම අපට අනිත්‍යගේ කීර්ති ප්‍රශංසා අවශ්‍ය වන්නේ. අපි අපේ පින්කමක් කළා අනිත්‍යගෙන් කීර්තියක් බලාපොරොත්තු වෙනවා. නම කියන බලාපොරොත්තු වෙනවා. නම නොකියුවොත් ඇතැමිට හිතට වේදනාවක් සමහර විට. ඇයි? පින්කමිනුත් බලාපොරොත්තු වෙන කීර්තිය. නමුත් පින්නතුනි අපේ ගුණ දහමෙන් මේ කර්මයෙන් ඉහළට යන්න දහමෙන් ඉහළට යන්න තමන්ගේ සතුට අභ්‍යන්තරයේ තියෙන්නේ. ඒ සතුට තමයි එන්නෙම දිනු වෙන්නේ. ඒ නිසා එක පැත්තකින් මේ කර්මයේ පිළිමද අවබෝධ වෙනවත් එක්කම එක පැත්තකින් අකුසලෙන් දුර වෙනවා, අනිත් පැත්තෙන් හැකිතා කුසල කරනවා. ඒ කුසලවල ප්‍රධානම දෙයක් තමයි පින්නතුනි භාවනාව. භාවනාවෙන් කරන ප්‍රධානම දේ තමයි වර්තමානයේ ඉන්න හුරු කරනවා. මේ මොහොතේ ඉතාම අවධානෙන් සිහියෙන් මේ මොහොතේ වෙන දේවල් ටිකත් එක්ක ඉන්න හුරු කරනවා. මේ හුරු කිරීම නැති වුණොත් පින්නතුනි අපට මේ වර්තමානයේ මේ මොහොතේ තියෙන සතුට නැති වෙනවා අපට. දැන් බලන්න මේ මොහොතේ දැල්වෙන පහන් ටික, මේ බණ අහනව, මේ මල් ටික, මේ බුද්ධ පූජාව, මේ පරිසරය හිතනකොට පින්නතුනි කොච්චර සතුටක්ද අපට. ඇතැම් විට අපේ හිත මේ අතරින් යනවා කවුරු හරි බැනපු දෙයක් ගැන. ඇතැම් විට පාර එනකොට කවුරු හරි වාහනේ පාරට දැම්ම නම් අපේ ඉස්සරහට වේගෙන් ඕක මතක් වෙනවා. ඇතැම් විට කවුරු හරි බැන්න නම් ඒක මතක් වෙනවා. අද වැඩපළේදී කවුරු හරි හිතරෙන් ඕක මතක් වෙනවනේ. එහෙම හිතන්න හිතන්න පින්නතුනි මේ ටිකේ සතුට අපට හැම වෙනවා. අර අතීතය මතක් කිරීම මතක් කරන්න එපා කියලා බුදුදහමේ නැහැ. ඒව සිහියෙන් මතක් කරတာ වරදක් නැහැ. හැබැයි සිහියෙන් මතක් කරොත් තමන්ට සිහිය මතක් කරනකොට තමන් හිත අපිරිසුදු වෙන්නේ, හිත නරක් වෙන්නේ. තමන් ඊටාම අවබෝධයෙන් තමන්ට ඒක සිහි කරන්න පුළුවන්. හැබැයි ඒක කරන්නේ සිහියෙන් තමයි. නමුත් දැන් අපට අපි සිහියෙන් කරනව නෙවෙයි. දැන් අපට ඉබේම මතකයට එනවා. ඉබේම මතකයට එනකොට පින්නතුනේ අපි දන්නේ නැහැ මේ අතීත අරමුණක් මතක් වෙනවා කියලා. අපි ඒ සිද්ධියට ගිහිල්ලා ඒ සිද්ධියම ජීවත් වෙනවා අපි. අපි අවංකව සිහි කරනකොට, අපි අවධානයෙන් සිහි කරනකොට අපි දන්නවා දැන් තමන් මෙතන ඉඳගෙන ඒක සිහි කරන්නේ කියලා. එතකොට තමන්ට අකුසල් දෙයක් වෙන්නේ නැහැ, තමන් හිත නරක වෙන්නේ නැහැ. තමන් ඇතැමිට බැනපු කෙනෙක්ගෙන මෙතන හිත බලනවා. ඇතැමිට hina වෙවි ඒ ගැන සිහි කරන්න පුළුවන්. හැබැයි තමන් අසීයෙන් සිහි කරොත් කොහොමද? අර බැනපු කෙනා බැන දැන් ගෙදර ගිහිලා දැන් එයා ඇතැමිට පින්කමක් කරනවා. තමන් ආයියාගෙන් බැනුම් අහනවා. ඒ තමන් අසීයෙන් සිහි කරවෝතින් ඒ මොහොතේ තමන් නැවත බැනුම් අහන යගේ අර සිද්ධිය එහෙමම ප්ලේ කළා. නැවත තමන් ඒක අලුත් නාට්‍යයක් විදිහට රඟපාලා ආයි අලුතෙන් යගෙන් බැනුම් අහන්න පුළුවන්. දැන් අපට වෙන්නේ ඒක පින්නතුනි. අන්න එතනින් අපි සිහිය එතන ඒ වැරදි අවධානයෙන් අපි මෙදවීම තමයි භාවනාවෙන් කරන්නේ. ඒ නිසා භාවනාවට අපි පින්නතුනි හොරු කුරු නොවුනොතින් අපිට කොච්චර ජීවිතයේ සතුට ලැබෙන දේවල් ටිකක් අපි උපයාගෙන තිබුණත් ඇත්තටම පිනොතින අපි ඒකෙන් සතුට ලබන්නේ නැහැ. අපි ලස්සන වාහනයක් අපිට තියෙන්න පුළුවන්. ඒ ලස්සන වාහනේ යන ගමන් ඇතැමිට අපට ලෝභ සාගත දෙයක්, ඊර්ෂ්‍යා සාගත සිතුවිල්ල, කවුරු හරි කෙනෙක් පිළිබඳ අමනාපයක් ඒක හිතට આવුතින් අර ලස්සන වාහනේ ලස්සන අපිට පේනවද? අපේ ගෙදර ලස්සන මල් තියෙන්න පුළුවන්. අපි හුඟක් වියපැහැදන් කළා මහන්සිල හදපු මල්. නමුත් ඒ මල්වත් ඉඳගෙන අපිට මේ සිහිය නැති වුණොතින් ඇතැම් මේට අපේ හිත තියෙන වෙන අකුසල අරමුණක අපට අර ලස්සන මල්වත් තේ ලස්සන අපට පේන්නේ. අපි ලස්සන දෙවිදන් කරපු මල්වත් තේ ඇතැම් මේට මී මැස්සෝ ඇවිල්ලා පැණි ටික අරගෙන යයි නොමිලෙම. අනේ අපි මහන්සියක අපට කිසිම දෙයක් නැහැ. අඩු ගානේ මී මැස්සට මල් පැණි ටික හරි තියනවා. අපට මේ මල් ටික ලස්සනවත් අපට ලැබුණේ නැහැ. ඒ නිසා පින්නතින අපේ ජීවිතවල ලස්සන එන්නේ ලස්සන දැනෙන්නේ Tamanට. Taman කොච්චර දේවල් ටිකක් මේවන්ට ලැබිලාද කියලා Tamanට පේන්න ගන්නේ මෙන්න මේ සතිමත් බව සිහිය භාවනාව තුළින් දිනු වෙනවත් එක්ක. ඒ නිසා මෙන්න මේ කර්මය අවබෝධ වෙනවත් එක්ක පින්නතුනි එක පැත්තකින් අකුසලෙන් දුර වෙනවා, අනිත් පැත්තෙන් දාන සීල භාවනා පින් දහම් කරනවා. ඒ වගේම පින්නතුනි තව අවබෝධයක් මේත් එක්ක ලැබෙනවා කර්මය පිළිබඳ අවබෝධයත් එක්ක. ඒ මොකද්ද? අපේ කුසල දහම් කරන්න කරන්න අපේ කුසලය අපේ යහපත එන්නෙම දිනු වෙනවා මේ ආත්ම භාවයේදීම. ඒකේ Tamanට ආස්වාදේ එන්නෙම දැනෙන ගන්නවා. ඒ ආශිර්වාදය, ඒ ආනිසංසය දික්ක ධම්ම වේදනිය වශයෙන් මේ ආත්ම භාවයේදීම Tamanට ප්‍රතිඵල ලැබෙනවා. ඒක එකක්. අනිත් දේ තමයි පින්තුනේ තවත් සමහර දේවල් තියෙනවා කර්මෙන් අපට වෙනස් කරන්න බැරි දේවල්. එතෙමිට අපි මේ ආත්ම භාවය කාටවත් අපි හානියක් කළේ නැහැ. නමුත් සමහර දේවල් අපට ලැබිලා තිනෝ පින්නතුනේ කර්මාරූප එතෙමිට ආත්මව 100 ගානකට කලින් අපෙන් වෙච්ච අඩුවක් වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් වල අඩුපාඩු කනොත් අපේ ජීවිතේ යම් යම් මට්ටමින් ලැබිලා තියෙන පුළුවන්. එතෙමිට සමහර කෙනෙකුට කතා කරන්න ගියාම හරියට කතා කරන්න බැරි වෙන්න පුළුවන්. එතෙමිට කෙනෙකුට හරියට ඇසීම අඩු වෙන්න පුළුවන්. එතෙමිට මේකට කර්ම යම් කිසි සම්බන්ධයක් තියෙන පුළුවන්. එතෙමිට සමහර කෙනෙකුගේ ඥාතිවරයෙක්ගේ දුර්වලතාවයක් වෙන්න පුළුවන්. පින්නතුනි මේවා අපට අද පාලනය කරන්න බැරි දේවල්. මෙන්න මේ පිළිබඳව කර්මෙන් අවබෝධ වෙනවත් එක්කම පින්නතුනි යා මේ ගැන උපේක්ෂා සාගත වෙනවා. එයා දුක් වෙන්නේ නැහැ. එයා මෙන්න මේ තැනදී යා මේ තැනදී වෙන දුක් ටික එයාට නොයන විදියට තමන් මානසින් ශක්තිමත් වෙනවා. පින්නතුනි අපට විතරක් නෙවෙයි බුදුහාඳුරන්ටවත් බැරි වුණ සමහර කර්ම වෙනස් කරන්න. දැන් දේවදත්ත හාමුදුර ඇවිල්ලා උන්වහන්සේ සාරසංගේ කලපලක්ෂයක කරපු ප්‍රාර්ථනාවක උත්සාහයක ප්‍රතිඵලෙන් භාග්‍යත්මටම හානි කළා. භාග්‍යත්ම සංග වේදේ කළා වෙනස් කළා. උපරිම උත්සාහ කර බුදුහාඳුරුව නම සමහර දේවල් බැරි වුණා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. මේ පින්නතුන අහලා ඇති විදුඩොබ කියලා කුමාරයෙක් හිටියේ බුදුහාණන් කාලේ. රජකුමාරේ මේ රජකුමාරයා ඇවිල්ලා පින්නතුනි ආවා මේ සාක්‍ය වංශයත් එක්ක යාගේ ලොකු අමනාපයක් තිබුණා ලොකු වෛරයක් තිබුණා සාක්‍ය වංශය කියන්නේ බුදුහාමරගේ ඥාතීන් මෙන්න මේ විදුඩබ කුමාරේ විශාල සේනාවක් සමග තුන් පාරක් ආවා මේ සාක්‍ය වංශය ඝාතනය කරන්න පින්නතුනි සාක්‍ය වංශය තමගේ ඥාතීන් ඝාතනය කරන්න යනකොට බුදුහාමරන්ටවත් ඉතින් ඥාතිකයක්ම තිබ්බා බුදුහාමර පින්නතුනි තුන් පාරක්ම උත්සාහ කළා තුන් පාරක්ම මේ රාජකුමාරයන මාර්ගයේ ආසන්නේ ගහක් මුල වැඩි සිටියා මේ විරුඩබ කුමාරය අහනවා බුදුහාඳුරනේ ඇයි මේ ගහක් මුල ඉන්නේ පාර ළඟ? ඒතොර විරුඩබ කුමාරයට කියනවා බුදුහාඳුර කුමාරය මගේ ඥාතීන් ඉන්න කිඹුල්ල තෙන් හැමන සෝනගත් මට සෝයක් කියලා. මේ රජකුමාරය මිනිස් ඝාතනයකට ආවත් බුද්ධිමත් කෙනෙක්. එයා කල්පනා කරා බුදුහාඳුර මේ ඇවිල්ලා ඉන්නේ මේක වළක්වන්න කියලා එයා ගියා. ආවසර හැරිලා ගියා. පාරේනේ පාර ආව දෙවෙනි පාර ආව තුන් පාරක්ම බුදුහාඳුර මේ වගේ ගිහිලා අර ගහක් මුල වැඩ හිටියා. තුන් පාරම වැලකිලා ගියා. හතරවෙනි පාරටත් ආවා. පින්නතුනේ සාමාන්‍යයෙන් බුදුහාඳුරෝ කියන දියත් තුන් පාරට ඔයා කියන්නේවත් කරන්නේවත් නැහැ. ඊට පස්සේ බුදුහාඳුරෝ බැලුවා ඇයි මේ මෙච්චර වළක්වද්දිත් නැවත නැවතත් මේ එන්නේ කියලා. බුදුහාඳුරෝ දැක්ක මේ ඥාතීන් තමන්ගේ ඥාතීන් වුණාට අතීත ආත්ම භාවයක මේ අය සමූහයක් වශයෙන්ම එකට බලවත් අකුසල ධර්මයක් කළා. දැන් විපාක විඳිනට තියෙන අවස්ථාව මේක වළක්වන්න බෑ කියලා. හතරවෙනි දවසේ බුදුහාඳුරෝ ගියේ නැහැ. වලක්වන්න ගියේ නැහැ. විරුඩබ කුමාරය ගිහිල්ලා පින්නතුනි සාක්‍ය වංශිකයන් කිහිප දෙනෙක් හැරෙන්නට මුළු සාක්‍ය වංශයක් දහස් ගණන් ඝාතනය කළා. බුදුහාඳුරුවත් පින්නතුනි මේ වෙලාවේදී මෙන්න මේ කර්මය ගැන හිතලා උන්වහන්සේටවත් බුදුහාඳුරුව කියලා කියන්නේ මේ තුන් ලෝකයක් හොල්ලපු කෙනෙක්. බ්‍රහ්මයන් දනගස්සපු කෙනෙක්. සමහර අමනුෂ්‍යයන් උන්වහන්සේගේ දහම අභියස දනගස්සපු කෙනෙක් බුදුහාඳුරුව කියලා කියන්නේ. නමුත් මෙවැනි අවස්ථාවලදී බුදුහාමුදුරුවත් මැදිස්ස වුණා. බුදුහාමුදුරුවෝ කල්පනා කළා කර්මයෙන් දැඩි කර්ම තියෙනවා නම් සමහර දේවල් වළක්වන්න බෑ. හැබැයි සමහර දේවල් පුළුවන් වළක්වන්න ඒවා. ඒ වළක්වන්න පුළුවන් දේවල් බුදුහාමුදුරුවෝ වැළැක්ුවා. හොඳ කුසල ධර්ම කළා, උපක්‍රමශීලීව වළක්වන්න පුළුවන් දේවල් උපරිම වැළැක්ුවා. නමුත් සමහර දේවල් වළක්වන්න බැරි තැන්වලදී බුදුහාමුදුරුවෝ මැද හත්යකට මුහුණ දුන්නා. අම්මුනේ අර කර්ම හතර මොකක්ද? ਦਿੱත්ත ධම්ම වේදෙනිය කර්ම, අහෝසි කර්ම. අර දෙකක් තියෙනවා. ඔව්. ਦਿੱත්ත ධම්ම වේදෙනිය කර්ම කියන්නේ මෙලවදීම අපි කරන කර්ම, මෙරවදීම විපාක දෙන කර්ම තියෙනවා. ඊළඟට උපපජ්ජ වේදෙනිය කර්ම කියලා තියෙනවා. ඔව්. මරණය පසු ජීවිතය අනිවාර්යෙන් විපාක දෙන කුසල අකුසල කර්ම තියෙනවා. සමහර කර්ම තියෙනවා අපරාපරිය කර්ම කියලා. තුන්වෙනි ආත්ම භාවය ඉඳලා නිවන් දකින්න කම විපාක දෙන පුළුවන් කර්ම තියෙනවා. සමහර කර්ම තියෙනවා අහෝසි කර්ම කියලා. නිවන් දැක්කට පස්සේ පිරණ පැවට පස්සේ විපාක නොදී අහෝසි වෙන කර්ම තියෙනවා. මේ වගේ හතරක් තියෙනවා. එතකොට පින්නතුනේ ප්‍රඥාවෙහි මුල් ප්‍රභේදය තමයි ධර්මශ්‍රවණයෙන් ඒ ධර්මශ්‍රවණයේ නුවණින් මෙනෙහි කළොතින් යෝනිසෝ මානසිකාරයෙන් ධර්මය අහුවතින් තමන්ට ලැබෙන නුවණෙහි ප්‍රඥාවෙහි පළවෙනි පියවර තමයි මොකද්ද? මේ කර්මයේ පිළිබඳ අවබෝධය. මේ කර්මය තමයි අපිව පිටපස්සේ අපව පාලනය කරන ප්‍රධානම සාධකය කියලා තමන්ට අවබෝධයක් එනවා. පින්නතුනි, අපි මව කුසේ පිළිසඳ ගන්නකොට මේ මව කුසේ බැසගත්තු විඥාණය, මව කුසට විඥාණය බැස ගන්නකොට පින්නතුනි, මේ බැසගත්තු කලලිය තුළ ඇහැටවත් නොපෙනෙන ඉතාම සියුම් ධාතුවක් මතයි මේ විඥාණය පිළිසඳ ගත්තේ. හැබැයි පින්නතුනි, මේ විඥාණය පිළිසඳ ගන්නකොට මේ විඥාණය තුළ අතීත කර්ම ශක්තියේ සැලෙවිතු ප්‍රමාණයක් සැනිට වහනලා තිබුණේ. අද අපි ජීවිතය ගත කරන යම් ප්‍රමාණයක් එන් 60% විතර ප්‍රමාණයක් ඒ නොපෙනෙන කලලිය මත මේ නොපෙනෙන විඥාණය විසින් සැනිට වහන කළා, සලකුණු කළා. ඒ ඉපදෙන විඥාණය, ඒ හටගන්න කලලය ගෑනු ළමයේද පිරිමි ළමයේද, එයාගේ රූප සම්පන්නිය කොහොමද, එයාගේ කොණ්ඩේ කොහොමද, එයාගේ ඇහි පාට කොහොමද, එයාගේ ශරීරයේ ප්‍රමාණය කොහොමද, පින්නතුනි මේ වගේ විශාල දෙයක් අර විඥාණය තුළ සැනිට වහනලා තියෙනවා. නුගෑටියක් හිටවනකොට පින්නතුනි, නුගෑටිය කියන්නේ තම පොඩි එකක්. ඒ පොඩි නුගෑටිය තුළ තියෙනවා අර මහා ගහක් හැදෙන ශක්තිය ඔක්කොම ටික. කොච්චර මුල් යනවද, කොච්චර ප්‍රමාණයද, පොලේ ප්‍රමාණය කොහොමද, ඒ ඔක්කොම අර ඇටය තුළ සනිටු හනලා තියෙනවා. අපේ පින්නතුනි අන්න ඒ වගේ මව කුසී අපේ විඥානය පිළිසඳ ගන්නකොටම ඒ මව තේරීමේ ඉඳන්ම ඒකත් කර්මාරූපව තමයි අපට හම්බුනේ, නිකන් නෙවෙයි. දැන් අපි සසරේදී පින්දහම් කළා ශ්‍රද්ධාවන්ත මෞද්‍යමාපිය වෙන්නට, ශ්‍රද්ධාවන්ත මෞද්‍යමාපිය ලබන්නටත් අපි ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ නිසා තමයි ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙකුගේ කුසී පුදුනේ. ඒ නිසා තමයි උපතින්ම අපිට මේ දහම හම්බුනේ. එතකොට මේ ප්‍රාර්ථනාවත් එක්ක ආපු මෙන්න මේ විඥානය තුළ පින්නතුනි, දැන් අපි ආපු ගමන් මගේ 60% විතර ප්‍රමාණය තීරණය කළ තිබුණේ. අනිත් ටික තමයි පින්නතුනි තමන්ගේ පරිසරයෙන්, අධ්‍යාපනයෙන්, යහළු ඇසුරු කිරීමෙන්, මෞපියන්ගේ ආභාසයෙන් අනිත් එකෙන් තමයි අනිත් එක ලැබුණේ. එනිසා මෙන්න මේ විදියට පින්නතුනි, එන දෙහි සමහර කර්ම ශක්තියෙන් අපට වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා. ඒක සාමාන්‍ය අපිට විතරක් නෙවෙයි, සමහර රහතන් වහන්සේලාටත් වෙනස් කරන්න බැරි වුණා. රහත් භාවයට පත් වුණා සමහර ස්වාමීන් වහන්සේලා හිටිය කටහඬ යාඩු පාඩු ගන්ති වුණා. සමහරගේ කටහඬ යම්වා දක්ෂතා තිබුණා. සමහරගේ රූප සම්පatti අඩු පාඩු ගන්ති වුණා. රූපේ ඇතර ලස්සන නෑ සමහර අය. නමුත් රහතන් වහන්සේ කෙනෙක්. සමහර අය රූපෙන් ඉතාම සමහරට ප්‍රකෘති ස්වභාවයෙන් නැති අය හිටිය සමහර අය වයස හුඟක් ගිහලා නමුත් ශරීරෙ හුඟක් මිටි. නමුත් රහතන් වහන්සේ කෙනෙක්. රහත් වෙන සඳහා කුසල කර්ම ශක්තිය ටික තිබුණා. නමුත් අර සසර අඩුපාඩු කන් ටික තිබුණා. නමුත් පින්නතුනි දහමෙන් අවබෝධ ලබා ගත්තට පස්සේ තියෙන වාසිය තමයි මොකද්ද? කොච්චර නම් අඩුපාඩු කන් ටිකක් තිබුණත් ඒ අඩුපාඩු කන් ටික දුක හැඩයට තමන් ගන්නෙ නෑ. මෙන්න මේක තමයි ධර්මයෙන් තියෙන වාසිය. ඒ නිසා කොයිතරම් උපතින් අඩුපාඩු කන් ටිකක් තමන්ට අහිමි වෙ හිටියා, කොයිතරම් අඩුපාඩු කන් ටිකක් උපතින් තිබුණත් තමන් ධර්මයේ පැත්තෙන් පෝෂණය ලබා ගත්තට පස්සේ තමන් ධර්මයෙන් සේෆ්ටි එකක් දා ගන්නවා, තමන් ගාඩ් එකක් දා ගන්නවා. මේ පැත්තෙන් අර දුක් ටික තමන්ට ඊට පස්සේ එන්නේ නැහැ. මෙන්න මේ ටික ලබන්න තමයි පින්නතුනි අපට නියම දහමක් අවශ්‍ය වන්නේ. එතකොට අපි සඳහන් කළා ප්‍රඥාවෙහි පළවෙනි පියවර තමයි කර්මය පිළිබඳව අවබෝධය. කර්මය බුදුදහමේ ලොකු මාතෘකාවක්. මේක ප්‍රවේද තියෙනවා, විපාක දෙන ආකාර තියෙනවා, දවස් ගණන් සාකච්ඡා කරන්න පුළුවන් මාතෘකාවක් මේක. දැන් ප්‍රශ්නේ දැන් ඉදිරියටනේ. නමුත් වෙනතුනේ මේක උත්තර දීලා අවසන් කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි, ලොකු ප්‍රශ්නයක්. නමුත් අපි තේරුම් ගන්නට ඕනේ සමානට මේ වගේ කර්ම ශක්තියක් තියෙන නිසා අපි දක්ෂ නම් අපේ දක්ෂතාවය තමයි හැකිතා කකුසලෙන් මිදලා දිනපතාම හොඳ කර්ම ශක්තිය වැඩි කරගන්න. වැඩි කරන්න සමට අතීතයෙන් එන්න තියෙන අකුසල කර්ම තියෙනවා නම් දුර්වල වෙනවා ඒවා. මේ පැත්තෙන් තියෙන හොඳ දේවල් ටික වැඩි වෙනවා. ඒක තමයි වාසිය. නමුත් කොච්චර තමන්ට කුසල කරා තමන්ට වළක්වන්න බැරි සමහර කර්ම තියෙනවා, අන්න ඒව එනකොට දුක් පීඩා ඇති නොවන විදියට ඊළඟ පියවර හදාගන්න එක තමයි ප්‍රඥාවේ දෙවෙනි පියවර වන හේතුඵල ධම පිළිබඳව, නැත්නම් ආරි සත්‍ය පිළිබඳව තියෙන අවබෝධය. ප්‍රඥාවේ දෙවෙනි පියවර. මේක තමයි පින්නතුනේ බුදුදහමේ තියෙන ගැඹුරුම මාතෘකාව. කර්මය පිළිබඳව විස්තර වෙනත් ආගම්වලත් විස්තර වෙනවා. අලුතෙන් මනෝවිද්‍යාවත් විස්තර කරනවා කර්මය ගැන. ජ්‍යොතිෂයත් විස්තර කරනවා. නමුත් පින්නතුනේ බුදුදහම කර්මය පිළිබඳව විශ්වාස විතරක් නෙවෙයි. මේ කර්මය පිළිබඳව ඉක්මවල ගිහිපු ඇත්තටම අපේ ජීවිතවලට මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳව අවබෝධයක් කරා ලබා දෙන නුවණ තමයි බුදුදහමෙන් දැක්වෙන නියම ප්‍රඥාව. පින්නතුනි, ඇත්තටම අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? ඇත්තටම අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගැනීම තමයි ප්‍රඥාව, ප්‍රඥාවේ දෙවෙනි ප්‍රවේදය. අපි හිතලා තියනවාද? අපේ ජීවිත අත්දැකීම කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද ඇත්තටම? අපේ ජීවිතය කියලා කියන්නේ පින්නතුනේ ඇහෙන් රූප දකින එක, කනෙන් ශබ්ද අහන එක, නාසයෙන් ගඳ සුවඳ විඳින එක, දිවෙන් රස විඳින එක, ශරීරයෙන් ස්පර්ශ විඳින එක, මනසට අරමුණු වෙන එක. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ අභ්‍යන්තර ආයතන හයට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මෙන්න මේ අරමුණු එකට එකතු වීම තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. අපි යම් තාක් ජීවිතයේ දේවටයක් ලැබලා තියෙනවා නම් අධ්‍යාපන සුදුසුකම් කියලා, රැකියාවක් කියලා, වාහනයක් කියලා, දරුවෝ ටිකක් කියලා, ගෙයක් කියලා, ඉඩමක් කියලා, කීර්තියක් කියලා, නම්බුනාමයක් කියලා ඕනෑම දෙයක් ජීවිතයේ තියෙනවා නම් ඕනෑම දෙයක් කියවම ඉතින් අයිති නොවන දෙයක් නැහැ. යම් තාක් ජීවිතයේ දේවල් ටිකක් ලැබිලා තියෙනවා නම් ඒ ඇහෙන් දැකපු දෙයක්, කනෙන් අහපු දෙයක්, නාසයෙන් ගඳ සුවඳ විඳපු දෙයක්, දිවෙන් රස විඳපු දෙයක්, ශරීරයෙන් පහස ලැබපු දෙයක්, මනසට ආපු අරමුණක්. මේන් බහැර දෙයක් තියෙනවද? මේන් පිට දෙයක් නැහැ වෙනද? අපි ජීවත් වෙනවා කියන්නේ මෙන්න මේ අරමුණු හයට, නිතරම අරමුණු හයට, බාහිර අරමුණු හය ඉන්ද්‍රියම් වලින් ගන්න එක. මේක තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට ඇත්තටම මේ සිදුවන දේ ගැන හරි අවබෝධයක් ලබා දීමයි පිනතුනි ජීවිතය කියලා කියන්නේ, ප්‍රඥාව කියලා කියන්නේ. ඇත්තටම අපේ ජීවිතයේ මේ අරමුණු ගන්නකොට මොකද වෙන්නේ? දැන් ඇසෙන් රූපයක් ගන්නකොට මොකද වෙන්නේ? ඇසෙන් අරමුණක් ගන්නකොට පින්නතුනි වර්ණ රූපේ විතරයි, වර්ණ මාත්‍රේ විතරයි ඇහෙන් අරගෙන දෙන්න පුළුවන්. ඉතුරු ටික මේ පැත්තේ හිතින් බලලා හිතේ අනුව ආයෙකක් කියනවා, ආ මේක ඉටිපන්දමක්, මේක කෝප්පයක් කියලා ආයෙ මේ පැත්තෙන් තව එකක් නිර්වාණය කරලා දීලා අර ගස්තු එකේ වර්ණ රූපය තමන්ගේ හිතේ ස්වභාවය අනුව තමන්ගේ අධ්‍යක්ෂකම බවට පත් කරගන්නවා. ඇහෙන් ලබා දෙන පුළුවන් වර්ණ මාත්‍රේ විතරයි. ඇහෙන් පින්න තුනේ ලබා දෙන රූපෙන් දුකක් සැපක් ලබා දෙන්න බෑ. ඔබ විශ්වාස කරනවද? දැන් මේ පහන දකිනකොට, මේ පහන දකිනකොට ඔබට ශ්‍රද්ධාවක් ඇති වෙනවා, මේ බුදුහාඳුර වෙනුවෙන් මේ පහන දැල්වල තියෙන කියලා ඔබට හිතින් මේ පැත්තේ කියලා අලුතෙන් බලනවා මේ දිහා. මේ විදිහට තමයි දැන් බලන්නේ. හැබැයි පින්න තුනේ යම් කිසි කෙනෙක්ගේ ගෙදර ඉටිපන්දමක් දැල්වල තිබිලා ඉටිපන්දම කුඩුවෙල මුළු ගේම ගිනි අරගෙන තිමිච්ච කෙනෙක්ගේ අත්දැකීමක් තියෙනවා නම් එයාට මේ ඉටිපන්දම දකින්නකොට ඒ වගේ සතුටක් ඇති වෙනවද? එයාට එහෙම ගේමක් හටගන්නේ නැහැ. එයාට ලොකු බයක් ඇති වෙනවා මේකත් කුඩුවෙලේ වගේ ගේ පිච්චෙද දන්නේ නැහැ කියලා. පින්නතුනේ මේ වර්ණ රූපයෙන්, මේකෙන් වර්ණ රූපේ විතරේ අරන් දෙන්නේ. ඉතුරු ටික මේ පැත්තෙන් තමන්ගේ ඉන්ද්‍රිය දිනු වෙච්ච ප්‍රමාණයට, තමන් සසර දිනු කරගෙන ආපු මේ ඇසේ ප්‍රමාණය අනුව තමන්ට මේක මොකද්ද කියලා නිර්මාණය කළ දීලා තමන් හිතන විදිහට තමයි ඉතුරු ටික තමන් දුක් හෝ සැප ටික ගොඩනගා ගන්න. කනෙන් ශබ්දයක් අහනකොටත් එහෙමයි. දැන් මේ මම අහන ශබ්දයේ පිනතුනේ ඔබගේ කනට එන්නේ ශබ්ද මාත්‍රයක් විතරයි එන්නේ. ඒ හඬ ක්ෂණික වෙලාවෙ වේගවත් ඇවිල්ලා ඔබ මනසෙන් ඊට පස්සේ සංස්කාර ටික හටගෙන ඔබ දකින විදියට තමයි ඔබගේ ආකල්පින අනුව තමයි නැවත ඊළඟ මොහොතේ අවබෝධය එන්නේ. ඔබට මම කියන දේ තේරෙනකොට හිතන්න එපා මේ දැන් කියන එක ක්ෂණික වෙහෙනවා කියලා. ඒක ඇහෙන්නේ හඬ විතර ඇහෙන්නේ. ඒ හඬ ඇහෙන එක පිනතුනේ මුලින් එන හඬ කොයි වගේද යද දන්නවද? මුලින් එන හඬ පිනතුනේ අපි දන්නේ නැති, අපි කිසිම දවසක නොආසපු භාෂාවකින් යම් කිසි කෙනෙක් කතා කරනවා නම් අපට ඒක තේරෙනවද? අපට මුකුත් තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පිනතුනේ. අපට මුලින් එන හඬ අර කිසිම දෙයක් නොතේරෙන හඬක් වගේ ශබ්ද මාත්‍රයක් විතරයි එන්නේ. ඊළඟට මනසෙන් පින්නතුනි අපි අතීත අධ්‍යයනය එක මේක සංස්කාර කරගෙන දෙවෙනි පාර අහනකොට තමයි මනසෙන් මනෝවිඤ්ඤාණය විදිහට තමයි අවබෝධ වෙන්නේ. ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට, නාසයෙන් ගඳ සුවඳ දකිනකොටත් එහෙමයි පින්නතුනි. දිවෙන් රස විඳිනකොටත් එහෙමයි. හැබැයි ශරීරයේට වේදනාව ලැබෙනකොට පින්නතුනි ශරීරයේදී යම්කිසි වේදනාවක් සැප හෝ දුක්යක් දැනෙනවා. ඒ ලැබෙන අරමුණට අනුරූපව. හැබැයි ඒකත් මෙහෙන් තමන්ගේ මනසට අනුව තමන් ඊට පස්සේ සකස් කරගන්නවා. මේ පහේම ස්වභාවය තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ පහට අරමුණු එනකොට ඒ අරමුණ කෙලින්ම එක පාරටම තමන්ට ගන්න බෑ. ඒකෙන් වර්ණ මාත්‍රයක්, හඬ මාත්‍රයක්, රස මාත්‍රයක් විතරක් ආගන්තුක දෙයක් හැටියට තමන්ට ලැබෙනවා. ඒ ලැබෙච්ච දේ තමන්ගේ මනසේ කියන විදියට තමන් නිර්මාණය කළ දීලා තමන් දකින විදියට තමයි දුක් සැප ටික තමන්ට හටගන්නේ. පින්නතුනි මේක පින්නතුනි ඉතාම වේගවත් වෙන්නේ අපි යමක් ගැන හිතනකොට ඒක පින්නතුනි බොහෝ විට අතීතයට ගිහිල්ලා. දැන් මම කියන හඬ මේ ඇත්තට තේරිලා මේ ඇත්තට සංකල්ප හට ගන්නකොට ඒක නිරුද්ධ වෙලා ඉවරයි. ඒක ඔබ තේරුම් ගන්නකොට ඔබ තේරුම් ගන්නේ මනස සහ ධම්ම ලම්බනත් එක්ක මනෝවිඤ්ඤාණයක් විදිහට අවබෝධ කරගන්න. නමුත් පින්නතුනි අපට තියෙන අනවබෝධය නිසා අපට යමක් හිතෙනකොටම අපි කියමු කවුරු හරි බැනපු කෙනෙක් කියලා. හිතෙනකොටම මොකද වෙන්නේ අපට? අපිට ඒ බැනපු සිද්ධියම මතක් වෙනවා. අපි ඒ සිද්ධිය තුල ජීවත් වෙනවා. දැන් අද සිහිපත් කරන පියතුමා ගැන මතක් කරනකොටම බලන්න මොකද මතක් වෙන්නේ? එතුමා හිටියේ කාලේ වැඩ කරපු වනේ දරකි රක්ෂා කරපු ඔබට සලකපු හැටි ඔබ උපස්ථාන කරපු හැටි මතක් වෙන්නේ නේ. ඇත්තට මේ මතක් වෙනකොට මොකද වෙන්නේ? ඒ මතක් වෙන වෙලාවේද මොකද සිද්ධ වෙන්නේ? ඒ අතීත නිරුද්ධ වෙච්ච අරමුණ දැන් අපි මනසින් නැවත කියවනවා මේ. නමුත් අපට හිතෙනවද දැන් මේ මනස ඇකියවන්නේ කියලා? අපි කෙලින් මේ සිද්ධියට යනවා. දැන් ඔබගේ වාහනය ගැන මතක් කරන්න, ගෙදර ඉස්සරහා තියෙන වාහනේ. වාහනේ මතක් කරනකොට වාහනේ පේනවනේ නේ? වාහනේ පාට, වාහනේ රෝද, වාහනේ වර්ග ඔක්කොම පේනවනේ නේ? ඒ පේන්නේ ඇත්තටම දැන් තියෙන වාහනේද? ඒ දැන් ඔබට පේන්නේ, දැන් ඔබට මනසට පේන්නේ, දැනෙන්නේ ඇත්තටම දැන් තියෙන වාහනේද? දැන් තියෙන වාහනේම නම් ඒ වාහනේ උඩ කුරුල්ලෙක් වාඩි වෙලා ඉන්නව නම් ඒකත් තියෙනම් පේන්න ඕන. දැන් තියෙන වාහනේ නම් ඔබට පේන්නේ. ඒ වාහනේට මෙහා පැත්තේ තියෙන අනිත් වාහනේ දැන් එහෙනම් පේන්න ඕන. දැන් තියෙන වාහනේ නම් පේන්නේ. ඇත්තෙම දැන් ඔබට මනසට දැනෙන්නේ දැන් තියෙන වාහනේද? දැන් තියෙන වාහනේ නේ ඔබ කලින් දැකපු වාහනේ. කලින් ගත්තු අරමුණු ටික තමයි දැන් වාහනේ වගේ පේන්නේ. ඒක තමයි ඇත්ත. හරිය දැන් වාහනේ වගේ තමයි පේන්නේ අපට. වාහනේත් ඒ වගේ. තමන්ගේ දරුවා ගැන හිතනකොට, පුතා ගැන හිතනකොට ඇත්තටම පුතා දැන් කරන දේද හිතන්නේ? දැන් කරන දේනේ ඔබ පුතා ගැන අතීතයේ දැකපු දේවල් තමයි හිතන්නේ. දැන් පියතුමා ගැන, තාත්තා ගැන හිතන, දැන් හිතනකොට පේන තාත්තා අතීතේ කරපු කියපු දේවල් ටික ඇත්තටම දැන් තාත්තා ඉන්න තැනද හිතෙනකොට? දැන් තාත්තා තැන නෙවෙයි ඔබට හිතෙන්නේ. දැන් ඔබ ලංකාවේ හිටපු ගෙදර මතක් කරගන්න. ඒ මතක් කරනකොට ඇත්තටම දැන් තියෙන ගෙදරද ඔබට හිතෙන්නේ? ඔබට දැන් ලංකාවේ හිටපු ගෙදර දැන් තියෙන ගේනම් පේන්නේ. ඒ ගෙදර දැන් කවුද ඉන්නේ කියලාත් බලන්න පුළුවන් වෙනවා. ඇයි හැතැම්ම දහස් ගණක් එච්චර ලංකාවට ගියනම් අනිත් එක බලන්න බැරියයි. ඒ ටිකත් බලන්න පුළුවන් වෙනවනේ එහෙනම්. පින්නතුනි දැන් තියෙන ගේ නෙවෙයි බලන්නේ. දැන් තියෙන ගිය බලන්න ක්‍රමිකුත් තියෙන අභිඥාවලින්. ඒක නෙවෙයි සාමාන්‍යයෙන් අපි දැන් බලන්නේ අතීතයේ දැකපු අහබුදේ අත්දැකීම තමයි. නැවත අපේ මනස කියවලා මයින්ඩ් එක රීඩ් කරලා දැන් අපි මේ අත්දැකීම් ටික දැන් ගන්නෙ. නමුත් පින්නතුනි අපේ තියෙන නොදැනීම නිසා අපි නිතරම ඒ දැකපු අහබුදේවල් තුළට ගිහිල්ලා ඒ තුළ මිහිරි අත්දැකීමක් ලැබලා නම් ඒක තුළින් සතුටු වෙනවා, අමිහිරි අත්දැකීමක් නම් ඒත් එක දුක් වෙනවා, කේන්ති යනවා අපට. ඒ විතරක් නෙවෙයි අනාගතේ ඒවා. දැන් හෙට හෝ අනිද්ද වැඩට ගිහිලා කරන දේවල් ගැන හිතන්න පුළුවන්. වැඩට ගියාම වැඩට යන්නේ කොහොමද, ගේට්ටු වරින්න කොහොමද, ඇතුල් වෙන්නේ කොහොමද, අනිත් සේවකයෙක් එක්ක වැඩ කරන්න කොහොමද දැන් හිතනෝනේ. ඇත්තම දැන් ඇත්තටම දැන් ඒක හිතනකොට ඇත්ත සිදුවීමද? තාම ඒක නෑ. තාම ඒ දැන් අනිද්ද වැඩට යන අය දැන් බුදිය දැම්මිටනේ. පින්නතුනි දැන් මේ සිහි කරන්නේ තමයි මනස මේ අර අතීත අධ්‍යක්ෂින් මේක අරගෙන මිශ්‍ර කළා. ඒ ටික දැන් අලුතෙන් රඟපාලා තමන්ට පෙන්නනවා. පින්නතුනි මෙන්න මේක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. එතකොට අපි එහෙනම් පින්නතුනි මෙතෙක් කල සැප දුක් විඳලා තියෙන කොහොමද ඇත්තටම? ඕ අර අතීතේ නිරුද්ධ වෙච්ච දේවල් හිත හිත තමයි අපි මේ මෙතෙක් කල සැප දුක් විඳලා තියෙන බලන කොච්චර ලැජ්ජාවකට ගන්නවද? එදාට පින්නතුනි අපි කොච්චර දැන් අපි හිතාගෙන ඉන්න හුඟා බුද්ධිමත් කියලානේ. අපි හුඟා කිහෙල උපාදි ලෝකේ අරන් තිනවා. අපි හුඟා බුද්ධිමත් අය කියලා හිතනවානේ. පින්නතුනි මෙන්න මේක තේරුම් ගත්තොත් පින්නතුනි එදාට අපි දුක කියන එක තේරුම් ගන්නවා. ආනත් එක ප්‍රශ්නයක් තියෙනවා. එදාට අපි අතීතේ නෑ කියලා කියන්නේ නෑ. අතීතේ බොරුවක් කියලා කියන්නේත් නෑ. අතීතේ අමතක කරන්න කියලා කියන්නේත් නෑ. එදාට අපේ මනසට මේ අරමුණු එනකොටම දන්නවා දැන් මේ අතීත අරමුණක් සිහි කරන්න කියලා. Taman දක්ෂ වෙනවා එතෙන්දී. Tamanට ඕනම එකක් සිහි කරන්න පුළුවන්. බුදුදහමේ සිහි කිරින්න එපා කියලා නැහැ. හොඳට මතක තියාගන්න මේක මෙතනින් තමයි වරදගන්නේ කට්ටිය. අතීතය අමතක කරන්න කිව්වා අනාගතය අමතක කරන්න කියලා කිව්වා කියලා බුදුදහමේ ගන්නවයි කියලා. බුදුදහම එහෙම එකක් උගන්වන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ එනවා අනිවාර්යයෙන්ම. අපි එහෙනම් අමතක කරන්නද කියලා. ඒ ප්‍රශ්නෙට උත්තරය තමයි බුදුදහම එහෙම කියන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට අතීතයේ දේවල් අමතක වෙනවා නම් ඒක ලොකුම වැරදීමක්, බරපතල වැරදීමක්. අතීතයේ දේවල් අමතක වෙනවා නම් ඒ කියන්නේ තමන්ගේ කෙලෙස් වැඩි කියන එක. හිත වික්ෂිප්තයි කියන එක. රහතන් වහන්සේ කෙනෙකුට පින්නතුන ජීවිතය ඔක්කොම මතක් කරගන්න පුළුවන්. මෞකුසේ ඉන කාලෙත් මතක් කරගන්න පුළුවන්. අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපස්සට සිහි කරන්න පුළුවන්. මහා කල්ප 500ක් අතිශය දීර්ඝ කාලයක් සිහි කරන්න පුළුවන්. බුදුහාමුදුරු කෙනෙකුට සීමාවක් නැතුව අසීමාන්තික විදියට අතීතය සිහි කරන්න පුළුවන්. බුදුහාමුදුරන්ට අනාගතය වෙන සිදුවීමුත් කියන්න පුළුවන්. සුප්‍රබුද්ධ රජතුමා මිය ගිහලා තව දවස් 7කින් මිය ගිහිල්ලා නිරේ ඉපදෙනවා කියලා අනාගත සිද්ධියත් බුදුහාමුදුරු කිව්වා. ඒ කිව්ව අනාගතය දැකලා නෙවෙයි. මේ හේතු ටිකෙන් අනාගතය කියන්න පුළුවන්. දැන් අපි යම් කිසි වේගයකින් වාහනයක යනවා නම් අපිට කියන්න පුළුවන්නේ කොච්චර වේගයකින් ડેස්ටිනේෂන් එකට යන්න පුළුවන්ද කියලා. අන්න ඒ වගේ තමයි මෙතන කර්ම චක්‍රය බලලා අනාගතය හරියට කියන්න පුළුවන් නුවණ තියෙන කෙනෙකුට. බුදුහාමුදුරුත් එහෙමයි කළේ. ඒ නිසා පින්නතුනි බුදුදහමේ මේ ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? කර්ම චක්‍රයේ ඉක්මොල ඉහළට යන ප්‍රඥාව මොකද්ද කියන්නේ? අපේ හිතට ඇස් කන් ආසාද ඉන්ද්‍රිය වලට අරමුණක් එනකොටම දන්නවා මේකේ ස්වභාවය මොකද්ද කියලා. මේකේ හට ගැනීම දන්නවා, නැතිවීම දන්නවා. හැම මොහොතෙම මේ සිතුවිල්ලක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ සිතුවිල්ල කියන්නේ ඇහෙන් දැකපු රූපයක් වෙන්න පුළුවන්, කනෙන් අහපු ශබ්දයක් වෙන්න පුළුවන්. මේ අරමුණකින් හැම මොහොතෙම ෂණිකව ස්කන්ධ පංචකයක් හට ගන්නවා. එතනම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඊළඟ සිතුවිල්ල අලුතෙන් හට ගන්නවා. මේක වේගෙන් හට ගැමිණි කියන්නේ. එතකොට අපේ ජීවිතය කියන්නේ එක මොහොතක එක ඉන්ද්‍රියකින් ගන්න එක අරමුණක් විතරයි අපේ ජීවිතය කියලා කියන්නේ. එකක් ගැන හිතනකොට අනිත් දේවල් ටික අපේ ලෝකේ නැහැ. සාමාන්‍ය සම්මුති ලෝකේ තියෙනවා. නමුත් හැබෑලේ සමකේ ජීවිතය කියලා කියන්නේ එක මොහොතක සිතන එක සිතුවිලි මාත්‍රයක් විතරයි. දැන් දරුව ගැන හිතනකොට දරුව විතරයි තමන්ගේ ලෝකේ. ඒ වෙලේට ඔබගේ ශරීරයවත් නැහැ. දරුව ගැන හිතනකොට වාහනේ නැහැ. වාහනේ ගැන හිතනකොට දරුව නැහැ. ගේ ගැන හිතනකොට දරුව නැහැ. දරුව නැහැ කියන්නේ දරුව ගෙදර ඉන්නවා. නමුත් තමන්ගේ අත්දැකීම් ලෝකේ හැබෑ ලෝකේ තමන්ගේ ජීවිතය කියලා කියන්නේ තමන් යමක් ගැන හිතන මොහොත. ඔබ ඔබගේ රැකියාව ගැන හිතනකොට තමයි ඔබ රැකියාවේ අයිතිකාරයා. ඔබ ඔබගේ වාහනය ගැන හිතනකොට තමයි වාහනේ අයිතිකාරයා. ඔබ ඔබගේ අධ්‍යාපන සුදුසුකම උපාධිය හිතනකොට තමයි ඔබ හවල් උපාධිධාරිය වෙන්නේ. මේක තමයි යථාර්ථය. ඒ නිසා මෙන්න මේ අවබෝධය මුලින් සුතමේ පඤ්ඤාවයෙන් අහලා දැනගන්න ඕන. ඊට පස්සේ අහලා විතරක් බෑ. අහලා නැකිට ගාම ඉතින් සාමාන්‍ය ලෝකේ තමයි ආයි. හැබැයි මේ අහපු දෙය ස්ථාවර කරගන්නට නම් මාර්ගයක් තියෙනවා. ඒකට මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. හැකිතාක් සිල්වත් වෙන්නට ඕන. කය වචන දෙක සංවර කරගෙන හැකිතාක් දුරට හිත සමාධිගත කර කර හිත එක්තෙන් කර කර විසිරලා යන සිත ඒක අරමුණට අරගනිමින් වර්තමානයේ තියා ගනිමින් මෙන්න මේ ඇතිවීම නැතිවීම හැම මොහොතම දකින්න හුරු වෙන්නට ඕන. මේකට කියනවා පටිච්චසමුප්පාදය කියලා. මේ හේතු ටික තියෙනකොට මේ අවබෝධය තියෙනවා. හේතු ටික නැති වෙනකොට මේක නැති වෙනවා කියලා යා දකිනවා. දකින්න දකින්න තියෙනතුනි ලෝකයට ඇලෙන්න දෙයක් නැහැ. බදා ගන්න කියලා දෙයක් නැහැ. ගැටෙන්න කියලා දෙයක් නැහැ. යා උපේක්ෂා සාගත බවටපත් වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ මේ ගෙදර දාලා පන්සලකට යනවා කියලා ආරණ්‍යකට යනවා කියලා. ගෙදරම ඉන්න යුතුයකන් ටික කරනවා. සාමාන්‍ය ලෝකේ අනිත්‍යය වගේම සිනහසෙනවා යුතුයකන් ටික කරන ඒ වගේ කරනවා. නමුත් මානසික යා ජීවත් වෙන්නේ එයා ඉහළ ආධ්‍යාත්මික ශක්තියක. අනිත්‍යය අනිත්‍යගේ අඩුපාඩුකම් විවේචන කරද්දී අතීතයේ සිදුවෙච්ච දේවල් රඟපාමින් ඔබ hinaවල පැත්තකට වෙලා ඉන්නවා. ඔබට තේරෙනවා අර අතීතේ නිරුද්ධ වෙච්ච එක අර අතීතේ හරියට වීඩියෝ පටියක් ක්‍රියාත්මක වෙන එකක් දිහා බලාගෙන ඇතැම් විට ඒ වීඩියෝ පටියේ නානේ හරියම ලස්සනයි කිය එක කතා කරන වගේ වැඩක්. පින්නොතින ඔබට වීඩියෝ පටියක් ඔබ බලනකොට ඔබ චිත්‍රපටියක් බලනකොට ඒ රංගපාපු අය තාමත් රංගපාමින් ඉන්නේ. ඒ හිනා වෙලා ඒ සින්දු කියන තාම සින්දු කියමින් ඉන්නේ. ඒ අය දැන් ඇතැම් විට කෑම්බීම කනවා ඇති ඇතැම් විට බැන ගන්නවා ඇති කාත් එක හරිනේ. ඇතැමිට භාවනා කරනවා ඇති. ඇතැමිට නානවා ඇති ඒ කට්ටිය. නමුත් ඒ චිත්‍රපටිය වීඩියෝ එක දැන් වාගේ අපි බලනෝනේ. බලනකොට නළුව ටික වෙන වෙන වැඩ දැන්. පින්නොතනි අපි යම් යම් සිද්ධීන් කතා බහ කරනකොට පුද්ගල ගැන විවේචනය කරනකොට හොඳ කියනකොට ඒ අය දැන් ඊට වඩා හාත්පසින් වෙනස් තත්ත්වවල ඉන්නේ. එතකොට මේ අවබෝධය ලැබෙන පින්නොතනි අපේ වචනේ ප්‍රබල වෙනසක් වෙනවා. කය සංවර වෙනට කලින් පිනොතින වචනයි සංවර වෙන්නේ. සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත වෙන්නේ පස්සේ. කම්මන්ත වලට කලින් සම්මා වාචාව. සම්මා දිට්ඨිය මේ ධර්මය හරහා සම්මා දිට්ඨිය ඇති වෙච්ච ප්‍රමාණයට යාගේ සංකල්ප වෙනස් වෙනවා. යාගේ වචන වෙනස් වෙනවා. යාගේ කර්මාන්ත වෙනස් වෙනවා. යාගේ ජීවත් වෙන ක්‍රමය වෙනස් වෙනවා. යා රැකී රක්ෂා කරද්දී ඊටාම දැහැමි ක්‍රමයකට යාගේ රැකියාව හුරු කරගන්නවා. රැකියාව විදිහ අනවශ්‍ය දේවල්ට අත ගහන්නේ නැහැ. යාට වැටුප් වැඩි වුණත් යා දහමෙන් පිට දේවල්ට යා යන්නේ නැහැ. හැකිතා දැහැමිම දේක තමයි යා කරන්නේ. මොකද යා දන්නවා සතුරු ලැබෙන නියම ක්‍රමය මේක. අනිත් ලෝකෙ මුළු ලෝකෙම ලැබුණත් තමන්ට වැඩක් නැහැ කියලා තමන්ට දන්නවා. ඒ නිසා නිතරම දැහැමි මාර්ගයෙන් ඉඳගෙන තමයි රැකියාව කරන්නේ. සම්මා ජීවේ සම්මා වායාමේ නිතරම උත්සාහ කරනවා අකුසලෙන් මිදෙන්නත් කුසල දහම් දිනු කරන්න. ඒ වගේම සම්මා සතිය නිතරම මෙන්න මේ සතිමත් බව දිනු කරන තමන්ගේ කයට තමන්ගේ හිතට මොකද්ද වෙන්නේ කියන එක ගැන හැම මොහොතෙම සිහියෙන් තමන් ඉන්නවා. බාහිර කිසිම කෙනෙකුට තමන්ගේ හිතේ තියෙන තැම්පත් බව හිතේ තියෙන සතුට පැහැර ගන්න මෙයා දෙන්නේ නැහැ. දැන් බාහිරයට පුළුවන් අපේ සතුට පැහැර ගන්න එක වචනකින් බැන ගමන් ඉවරයි ඔක්කොම මොනේ තියෙන ලස්සන ඉවරයි. කෑම බීම පරක්කු වෙච්ච ගමන්ම හිතේ තියෙන සතුට ඉවරයි. දැන් පොඩි දෙයකින් පුළුවන් අපිව කේන්ද්‍රි ගස්සන්න. පින්නතුනි මේ දින වෙනවත් එක්කම බාහිර කෙනෙකුට තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ගුණ රුවන් ටික තමන්ගේ වටිනා ගුණ නැමැති මැණික් ටික බාහිර කෙනෙකුට පැහැර ගන්න බෑ. එන්න එන්නම තමන් දිනු වෙනවා. දිනු වෙන්න තමන් වයසට යද්දී වයසට යන දුක තමන්ට එන්නේ නෑ. තමන් ලෙඩ වෙද්දී තමන්ට ලෙඩ වෙන දුක් ටික එන්නේ නෑ. තමන්ගේ රූපය ටික දිරාපත් වෙද්දී ඒ දිරාපත් වෙන දුක තමන්ට එන්නේ නෑ. තමන්ගේ ළඟම ඥාතීන් දුර බැහැර ප්‍රදේශ වලට යද්දී ඒගොල්ලන් බියපත් වෙද්දී ඒගොල්ලන් මරණයටපත් වෙද්දී තමන්ට බාහිර දේවල් වලින් තමන්ට දුක් එන්නේ නෑ. ඇයි මේ අවබෝධයත් එක්ක තමන් ටිකෙන් ටික දුකෙන් නිදහස් වෙන මාර්ගයක ඉන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ නෑ ඒ තැනැත්තා ගෙදර දොර වැඩ පර කරන්නේ නෑ කියලා. දැනටත් වඩා හොඳට පිනතුණියා වැඩ ටික කරනවා. දැන් අවදි වෙනවට වඩා විනාඩි 5කට hali කරින් අවදි වෙනවා යා. දැන් නිදියනට වඩා විනාඩි 5ක් හරි පරක්කු වෙලා තමයි ඊට පස්සේ නිදාගන්නේ. ඒ වෙලාවෙත් හොඳ දහමක් අහනවා. ඒ වෙලාවෙත් භාවනා කරනවා. දැන් කරන රැකියාව පිනතුණි දැනටත් වඩා කෑ ගන්න කියා වැඩ කරනවා. රැකියාව අඩු කරන්නේත් නෑ. ඇයි ඒ? එයා ඉක්මනට රැකී රක්ෂා කළ ධනෙ උපරි ඉතුරු කළ මේ දහම වඩන්න ඒ දහමත් යොදා ගන්නවා යා. ඒ ධනියත් යොදා ගන්නවා යා. ඒ ධනෙ උපයන්නේ දැඩි ලෝභකමින් නෙවෙයි යා. දහමේ හැසිරෙන්න මෞද්‍යමාපියන්ට යුතුයකම් කරන්න පින් දහම් කරන්න දරුවන්ගේ යුතුයකම් කළ ඉක්මනට ඒ ටික නිදහස් වෙන තමයි තමන් මේ ධනෙ උපයන්නේ. ඒ වගේම පින්නතුනි ගෙදර දොර වෙනද තිමුණට වඩා සතුටක් දීනු වෙනවා. වෙනද තිමිච්ච කලබල ගැති අඩු වෙනවා. වෙනද තිමිච්ච අසමගිකම් එන්නේ නැම අඩු වෙනවා. අනිත් අය කෙරේ කරුණාවෙන් මෛත්‍රියෙන් දකින ඇසක් හුරු කරගන්න හැම දෙනා කෙරෙහිම එන්නේම තමන්ගේ ජීවිතවල පින්නතුනි ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ නිසා ඒ ජීවිතයේ මේ ධර්මයෙන් ඇතිවන වෙනස නිසා පින්නතුනි දැනට වඩා එන්නම තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. තමන් කරන කටයුතු සාර්ථකව කරනවා. ඕනෝන්ගේ ජීවිතවල සාර්ථකත්වය දිනු වෙනවා. ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්න කටයුතු ටික සාර්ථක වෙනවා. රැකිරක්ෂා කරන කෙනෙක් නම් වෙනදටත් වඩා සතුටෙන් ඒව කරනවා. ඒ වගේම මේ දිනුම ඇති වෙන්නේ නැති වෙන තමන්ගේ ජීවිතය ඇති වෙන ප්‍රධාන වෙනස තමයි එයාගේ සතුට තියෙන අනාගතය නෙවෙයි. එයා සතුට විඳින්නේ අද දවසේ. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඇයි එයාට හොඳම දවස තමයි අද තියෙන්නේ. හැමදාම අවදි වෙන්නේ අද තමයි මගේ ජීවිතයේ හොඳම දවස කියලා. අද තමයි මගේ ජීවිතයේ සාර්ථකම දවස කියලා එයා හැමදාම අවදි වෙන්නේ. හැමදාම එයා මනස දියුණු කරන වැඩපිළිවෙල කියදෙනවා. වෙනද එයා හොඳ දේවල් විතරේ සමාජයෙන් බලාපොරොත්තුනේ. දැන් පින්නතුනේ මෙයා හොඳ දේවල් විතරක් නෙවෙයි. එයා අඩුපාඩු කනත් බලාපොරොත්තු වෙනවා. ඒ වෙලෙදි තමයි තමන්ගේ දක්ෂතාවය තමන්ට පරීක්ෂා කරගන්න පුළුවන් වෙලාව. අනිත් කෙනෙක්ගේ අඩුපාඩුවකදී වෙනද කේන්ති ගත්තු එක තමන් ධර්මය තුලින් තමන් බලනවා. තමන්ට දැන් කේන්ති යන ගතිය අඩුද කියලා. වෙනද ඇතැමිට කලබල වෙලා ආවේග සීලව දේවල් කළා. නමුත් දැන් ඒව වෙනකොට පින්නතුනේ තමන් අනිත් අයගේ අඩුපාඩු කන්න වෙලදී තමන් ඇතැමිට හිනා වෙන කෙනෙක් බවට පත් වෙනවා. වෙනද කෝප වෙච්ච කෙනා අනේ මට දැන් කේන්ති යන්නේ නැහැ නේ කියලා තමන් හිනා වෙනවා ඇතැමිට. අනිත් අය ලෝභයෙන් ඊර්ෂ්‍යාවෙන් ඉඳිදී තමන් ගැන හිතලා තමන් හිනා වෙනවා. අනේ මම එහෙම ලෝභකම් කරන්නේ නැහැ නේ. මම එහෙම ඊර්ෂ්‍යා කරන්නේ නැහැ නේ කියලා තමන් තමන්ගේ ගැන සතුට වෙනවා. එන්නෙම සතුට වැඩි වෙනවා පින්නතුනි. මෙන්න මේක තමයි මුලින් පින්නතුනි දේශනා කළා. සීලය තමයි යම්කිසි කෙනෙකුට මහලු වෙන කම්ම සැපතට පිණිස හේතු වෙන දේ. ඒ වගේම ශ්‍රද්ධාව තමන්ට සැපතට පිණිස හේතු වෙන දේ. ඒ වගේම ප්‍රඥාව පින්නතුනි තමන්ට සැපත පිණිස හේතු වෙන දේ. ඒ වගේම මේ තුලින් තමන් අකුසලෙන් දුර වෙනවා නම් ඒකත් තමන්ට සැපත පිණිස හේතු වෙන දේ කියලා සඳහන් කළා. පින්නතුනි මේ දහම අහන්න බුදුහාඳුර ගැන පින්නතුනි අපට ලොකු ගෞරවයක් ඇති වෙනවා. අදට වඩා ලොකු ගෞරවයක් ඇති වෙනවා. මේක නේද දුකෙන් නිදහස් වෙන සැබෑ මාර්ගය දේශනා කළේ කියන අවබෝධය තමන්ට ඇති වෙනකොට අදට වඩා හදවතින්ම ලොකු ගෞරවයක් ඇති වෙනවා. එදාට වඩාත්ම තමන් දහමට නැඹුරු වෙනවා. දහමට සමීප වෙනවා. හොඳයි අපි එනතුනි දැන් මේ ඇත්තට අහන්න තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. සාමාන්‍යයෙන් කර්මය ගැන නම කර්මය සබාධාරින් වෙන එකන්ට කවුද කන්ට්‍රෝල් වෙන්නේ කොහමද? දැන් මෙයා පව් කරා දැන් මෙයාට පරිසම් දෙගීම ඒක දැන් විපාක you know ඒක කොහොමද ඒ කවුද ඒක කොහොමද වෙන්නේ කන්ට්‍රෝල් වෙන්නේ? ඔව් ඇත්තෙන්ම මේක බුදුදහමෙන් විස්තර කරන්නේ පුද්ගලයෙක් කරන්නේ නැහැ. ඒ වගේම වෙන කවුරුවත් පිටස්තර කෙනෙක් කරන්නේත් නැහැ. ඉබේ හටගන්නේත් නැහැ. මේක ඉබේ වෙන දෙයක් කියලා කියන්නේත් නැහැ. කවුරුවත් කරන කෙනෙක් කියලා කියන්නේත් නැහැ. බාහිර බලපෑමකින් වෙන දෙයක් කියලා කියන්නේත් නැහැ. හේතුඵල ධර්ම මත වෙන දෙයක්. මේ හේතු ටික නිසා හේතුට ඇති වෙන ප්‍රතිඵලයක් විදිහට ඇති වෙන කියලා කියන්නේ. cause and effect. ඊළඟට action reaction වගේ. ඔව්. හැබැයි action and reaction එක කිව්වොත් සාමාන්‍ය ලෝකයේ දේවල් වෙනවා. දැන් අපි බෝලයක් මේ පිටිට ගැහුවාම බෝලේ එනවා ඒ පැත්තට. එහෙම දහමකුත් ලෝකේ තියෙනවා. හැබැයි ඒ දහම ඒ ක්‍රියාවට විතරක් නිර්මාණය වෙනවා. හැබැයි මේ කර්මයේ තියෙන ස්වභාවය තමයි අද ගන්න මේ කර්මය තා මොහොතකින් විපාක දෙන්නත් පුළුවන්. එතැන්මට තා කල්ප ගානකට පස්සේ විපාක දෙන්නත් පුළුවන්. මේ කර්ම ශක්තියම ස්වභාවයක් මේක. මේ කර්මයෙන්ම ජනිත කළ දෙනවා. ඒකේ විපාක දෙන ස්වභාවයට ඊට පස්සේ හේතු ටිකක් ඒකෙම නිර්මාණය කළ දීලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට දැන් අපි කලනුත් ඒ උදාහරණය කිව්වොත් දැන් ගහ ගැටයක් කියන්නේ දැන් අඹ අඹ ඇටයක් කියලා ගමු. අඹ ඇටේ රෝපණය කරනකොට ඒ රෝපණය කරන අඹ ඇටේ තීරණය කළ තියෙනවා ඒ හැදෙන අඹ ගහේ ස්වභාවය. ඒ අඹ ඇටේ තුල තියෙනවා ඒ හැදෙන අඹ ගහේ ඒ ඔය ලක්ෂණ මොනවද? ඒකේ ගෙඩි මොනවද? ඒකේ කඳ කොහොමද කියන එක ඒ තුල තීරණය වෙලා තියෙනවා. ඒ වගේ තමයි අපි වර්තමාන යම් කිසි කර්මයක් කරනවා නම් ඒ කර්මයට අනුරූප මනස මුල් වෙලා කරන කර්මයක් වෙන්නට ඕන. අතිහෙන් කරොත් ඒක කර්මයක් වෙන්නේ නැහැ. නොදැනුවත්වම කියන එකේ අවස්ථා දෙකක් තියෙනවා. අපි කල්පනාකාරී වෙන්න ඕන. විපාකේ නොදැනුවත්ව කරන එක එකක්, අතිහෙන් කරන එක එකක්. දැන් විපාකේ නොදැනුවත්ව කරයි කියලා විපාකේ නොදී එන්නේ නැහැ. විපාකේ ලැබෙනවා. දැන් අපි කිම අනන්තර කර්මයක් කරනවා, යා අනන්ත කර්මය කියලා දන්නේ නැහැ. අනන්ත කර්මයක් කියලා දන්නේ නැහැ කියලා සමහරක් නැහැ. හැබැයි ඒ කරන වෙලාවේ තමන්ගේ අත්තර දෙමුනේ, තමන් ඒක හිතලා නෙවෙයි කරේ. නොදැනුවත්ව කලින්. ඒකට විපාකයක් නැහැ. ඒ නිසා හිත මුල් වෙලා සිහියෙන් කරොත් තමයි ඒක කර්මයේ බඩපත් වෙන්නේ. ඒ කර්මය තුල ලොකු ගමනක් තියෙන විපාක දීමේ ශක්තියක් තියෙනවා. හැබැයි කම්ම නියාමයක් කියන එක බුදුදහමේ කිව්වට ඒ කර්මය වෙනස් කරන්න පුළුවන්. ඒ කර්මය නියතයක් නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේ ඔය බුදුහාමුදුරුවෝ කොහාගත්තනේ? දැන් ඒ දවස්වල ඔය කාඩ බෙරි තේරුනේ නැහැ මම හිතන්නේ. අපි මේ මේ රහත් චාම්දුරෝ හැරෙන්න එදා මනස දිවල තිබ්බේ නැහැනේ අද වගේ ඉඳන්. ඔක වත් තේරුම් ගන්න මම හිතන්නේ. දැන් අපි හිතන්නේ ඇත්තෙම වර්තමානයේ දිනුවේ කියලා අපි හිතන්නේ මේ යාන වාහන වලින් භෞතික දේවල් වලින්නේ. බුදුදහමෙහි කියන්නේ ඇත්තටම බුදුදහමේ විදියට බුදුහාමරයන් කාලේ හිටියට වඩා අද දිනුවේ කියලා දහමහරා අපි කියන්නේ. අද පිරියලා තියෙන්නේ. පිරියනකොට ලක්ෂණ ටිකක් තමයි මේ තාක්ෂණයේ දිනුවීම. දැන් ඒ කාලේ කෙනෙකුට මුළු ත්‍රිපිටකෙම කටපාඩම් කරගෙන මතකෙ තියාගෙන පුළංකම තිබ්බා. දැන් ඒක මානසික නැති වෙනකොට අපි උපකරණයකට බාර දීලා අපි පැත්තකට වෙලා තියෙනවා. අපි හිතනවා දැන් මිනිස්සු හුඟා දිනොයි දැන් ඔක්කොම පුස්තකාලයක් වුණත් pen drive එකකට ගන්න පුළුවන් කියලා. ඒ කාලේ මිනිස්සුන්ට අර දුක කියන දේ මේ මොනවාද ඒ දුක හැටි කියන්නේ නිමින හැටි ඒවා අද කාලේ වගේම ඒ කාලෙත් හැමෝට මේක තිබුණා. තමන්ගේ අර කවුද පටාචාරගේ මැරෙනකොට ඒ කියන්නේ මිනිස්සෙක් වශයෙන් අද වගේම එදත් ඒ විදිහටම ඒක ඒ කියන්නේ බුදු දහම තේරුම් ගත්තේ ඒකයි. බුදු දහමේ හැටියට ගත්තොතින් කෙනෙක්ගේ දිනුව කියලා කියන්නේ භෞතික දිනුවත් බුදු දහමෙන් පිළිගන්න ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් බුදු දහමේ ඉහෙළම දිනුව කියලා කියන්නේ මෙන්න මේ හේතුඵල දහම කියද්දී ඒක යා ඉක්මනින් තේරුම් ගන්න කොච්චර දක්ෂද කියන කාරණේ මතයි දිනුන තීරණය වෙන්නේ. බාහිර උපකරණ පරිසරය වෙනස් කරලා ලබන දිනුන ටික බුදුදහමේ සැබෑ දිනුන විදිහට සලකන්නේ නැහැ. ඇත්තටම මේ එන්නම ලෝකේ පරිහරණය කරලා යන්නේ මේ. ලෝක විනාශ කරාම යන්නේ. ඒ නිසා අර ලෝකෙ විනාශ වෙන දැන් පහනක් නිවෙනකොට ආලෝකේ වැඩි වෙනවනේ. ඒ වගේ තමයි ලෝකෙ පිරිහෙන කාරණා ලස්සනට පේනවා ලෝකෙත්. උපකරණ දිනුන වෙල කියලා පේනවා. හාසින් යන්න පුළුවන් විදියට වගේ පේනවා. ග්‍රහලෝක හොයාගෙන යනවා ගැලැක්සීස් ළඟට ගන්නවා වගේ පුළුවන් කියලා පේනවා. එහෙම දෙයක් ලෝකේ තියෙනවා. නමුත් සැබෑ දිනුව කියලා කියන්නේ හරියටම ප්‍රඥාව බුදුදහමේ දිනුව කියන්නේ ප්‍රඥාවම ඇත්තෙම. ඒ ප්‍රඥාව කියලා කියන්නේ මෙන්න මේ ඇතිවීම නැතිවීම දේශනා කරනකොට කොච්චරනම් ඉක්මනට යා මේක තේරුම් ගන්න දක්ෂද කොච්චරනම් යා දුකෙන් නිදහස් වෙන දක්ෂද කියන කාරණේ මතයි සැබෑ දක්ෂතාවය බලන්නේ බුදුදහම. හොඳයි පින්තුනි. ඇත්තෙන්ම අපට අපේ දක්ෂ නැහැ කියලා කියන්න බෑ තේම. අපි හුඟා පින් කරපු අය. ඒ නිසාම තමයි ඇත්තෙන්ම අපි මේ දහම අහන්නේ ඇත්තෙන්මද. හැබැයි අපේ දක්ෂතාවයේ උපතින් ලැබපු ඒ හැකියාව ටික අපි දිනු කරගන්නට ඕන. ඒක උපතින් ඔක්කොම එක ලබා දෙන්නේ නැහැ අපිට. දැන් බුදුහාමරයන් කාලේ වුණත් ඒ දහම නොඇසුවා නම් අනිත් ඒක නැකට රහත් වෙන්න බෑ, මාර්ගඵල ලබන්න බෑ ඇත්තෙන්ම. ඒ සමාජ අපාගත වෙන්නත් තිබුණා. එතකොට අපි උනත් එහෙම අපි දැන් උපතින් කර්ම ශක්තියෙන් ටිකක් කුසලයක් තියාගෙන තියෙනවා. හැබැයි ඒක දිනු කරගන්න නම් අපිට බෑ කියලා නිකන් ඉන්නත් බෑ. අපි උපතින් යම්සි දක්ෂතා ටිකක් ලබාගෙන තියෙන්නේ මේ දහම තුලින් තමයි ඒක පෝෂණය වෙන්නේ. දහම නොඇසුවොතින් පිනොතිනි අපි ලෝකේ ඔක්කොම දර්ශන ටික ඉගෙන ගත්තත් අපි දක්ෂ වෙන්නේ නැහැ. ඒ නිසා අපේ බුද්ධියට අපි දෙන නියම වටිනාකම තමයි අපේ ජීවිතයට දෙන ලොකුම ගෞරවය තමයි පිනොතිනි මේ දාමහලා ඒ දර්ශනය අනුව අපේ දැක්ම වෙනස් කරගන්න එක. ඒ නිසා ඒ දහම වෙනස් කරගත්තු තින් පිනොතුනි අදට වඩා අපි හුඟක් වටිනවා. අද අපි වටින්නේ අපේ උපාධි සාහිත්‍යයයි මාසික වැටුපයි ඉන්න ගෙදරයි. ඕකෙන් තමයි වාහනිනු තමයි අපේ වටිනකම තීරණය වෙලා තියෙන්නේ අද. නමුත් පිනොතුනි අපි මේ දහම අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් අපේ වටිනකම කොහොමද? එදාට පින්නතුනේ අපි ළඟ ලෝකෙම දන ගහනවා. අපි මිය ගියත් අපි අඳපු ඇඳුමත් අරගෙන මිනිස්සු දාගම් හද හදනවා. රහතන වහන්සේ කෙනෙක් මිය ගියාට පස්සේ පිරුණ පැයට පස්සේ ඒ ධාතුන් වහන්සේලා අරගෙන වඳිනවා. බුදුහාඳුරන්ගේ කේස ධාතුන්ට අදත් වඳිනවා. පින්නතුනේ ලෝකෙම රජ වෙලා අධිපති වෙලා හිටිය කෙනෙකුගේ ධාතු හදලා වඳිනවද කවුරුත්? දැන් බුදුහාඳුර පාවිච්චි කරපු පාත්‍රය පාත්‍ර ධාතු කියලා තාමත් වඳිනවා. පාත්‍රයටත් වෙනතුනි. ඒ තරම් වටිනාකමක් අපේ ජීවිතවලට ලැබෙනවා මේ ධර්ම අපේ ජීවිතේට එන්න එන්න. අපි ඇවිදින පාරේ දුහවිලි ටිකත් වඳින දුහවිලි වලටත් වඳින මට්ටමට ලෝකෙපත් වෙනවා. ඒ දුහවිලි ටිකටත් වටිනාකමක් ලැබෙනවා මේ ධර්ම අපේ ජීවිතයට සම්බන්ධ කිරීමත් එක්ක. ඒ නිසා ඇත්තටම අදට වඩා අපි ජීවිතේට වටිනාකමක් ලබා දෙන්න ඕන. ඒ ලබා දෙන්න පුළුවන්කම තියෙන පිනතුනි මුළු ලෝකෙම උපාධි ටික ගත්තත් නෙමෙයි. මුළු ලෝකෙම තියෙන වටිනාම බඩු බාන ටික මැනෙක් ටික දියමන්ති ටික ගෙදර ගන්දා ගත්තත් අපි වටින්නේ නැහැ. අපි වටින්නේ මේ ධහම තුලින් අපේ ජීවිතය නියම විදිහට දුක නිදහස් වෙන මාවත තේරුම් අරගෙන දුක නිදහස් වෙන ප්‍රමාණයට. ඒ නිසා පිනතුනි අද මේ පිනතුන් තමන්ගේ දයාබර පියතුමා වෙනුවෙන් හරිස්චන්ද්‍ර සලගාතු මහත්මාමිය ගිහිල්ලා වසරක් ගත වෙන අවස්ථාවේදී එතුමාගේ ගුණ සියපත් කරලා දරුවන් වශයෙන් ආදරණීය ස්වාමී දිනේ වශයෙන් ඥාතින් වශයෙන් කරන්න පුළුවන් ඥාතික යුතුයකමයි ඔබ සිද්ධ කළේ. ඒ නිසා ඔබ හුඟක් සතුටට පත්වන්න තමගේ පියතුමා ජීවත් ඉලින කාලෙම වාස සැලකුවා. ඉතින් එතුමාට ආගමික වශයෙන් සිද්ධ කරන්න පුළුවන් යුතුයකම් සිද්ධ කළා. පිට ධර්මයේ දේශනා කරවලා බණ දහම් අහන්නට අවස්ථාව සලසලා දීලා. ඉතින් ඒ පියතුමාට හුඟක් උදව් කළ මේ ඇත්තන්. ඉතින් එතුමා මිය ගියාට පස්සේ අවසන් කටයුතු හොඳින් සිද්ධ කළා. හත් දාසෙන් තුන් මාසෙන් පින්කම් සිද්ධ කරලා ඉතින් මේ අවුරුද්දක් ගත වෙන අවස්ථාවේදී මේ පින්තුන් අද දින ස්වාමීන් වහන්සේට ආරාධනා කළා, ධර්ම දේශනා කරවාගෙන ධර්ම සාකච්ඡා කරලා බොහෝ පින් දහම් සිද්ධ කරගත්තා. ඉතින් ඒ පින් පියතුමාට වඩාත්ම පින් වැඩෙන්නේ අපි මේ ධම්ම අහලා අපේ ජීවිත වරිණොත් ඒ ධම්ම පිළිපැද්ද ප්‍රමාණයට. ඉතින් එසේ කරන්න තෙරුවන් සරණින් ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්ය ලැබේවා. රැස් කරගත් උතුම් පින්කම් තුලින් ජනිත කරගත්තා වූ පුණ්‍ය ඵලය මීට වසරකට කලින් මිය ගිය හරිස්චන්ද්‍ර සලගාදු මහත්මයා මේ පින් අනුමෝදන් වේවා. මේ පින් සුවපත් විය හැකි වෙනත් ඥාති මිත්‍ර ආදීන් වෙත්නම් සසරගතව ඒ සියලුම දෙනාත් මේ පින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මිය ගිය ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් නූතුම් පුණ්‍ය ධර්මයන් දෙවෙනටත් අනුමෝදන් කරමු. සම්‍ය දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ හැම දෙනාමත් දෙවියන් විසින් ආරක්ෂා කරගෙන ලබත්වා. මේ පින් තුන්ටත් මේ අත්තන්ගේ දූ දරුවන්ටත් දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව සලසා දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. පංචශීලයේ සමාදන් වීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් හිඹලෙන් පිනතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පස්සල සේවා, මේ අත්තන් සිද්ධ කරන අධ්‍යාපන කටයුතු, රැකී ආරක්ෂා ආදී දැහැමි කටයුතු සියල්ලක්ම හොඳින් සිද්ධ කරගෙන යන්නටත් මව්පියන් දූ දරුවන්ගේ සතුට සමගිය දිනු වීමටත් මේ පින්කම ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිද්දුක්ඛා භයම් පන්තාච නිම්භයා සෝකම් පන්තාච නිස්සෝකා අන්තු සම්බේපි පානිනෝ. දුකින් පෙළෙන සත්